බලාපොරොත්තු වන්නේ මේ අවස්ථාවට නිමිත ධර්ම සාකච්ඡා මේ වැඩසටහනට සහභාගී වීමටයි. ධර්මයේ පිළිබඳව මේ අත්දැකීම තියෙන දහම් ගැටළු විමසන්නට අවස්ථාව. ධර්මයේ විස්තර කරනවා මණ්ඩල කර්ම දෙකක් හැටියට. කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම ශ්‍රවණ කියලා කරුණු දෙකක්. සුදුසු කාලේ ධර්මයේ ඇසීමක්, සුදුසු කාලේ ධර්මයේ සාකච්ඡාවක් මංගල කර්ම කියන එකයි ධර්මයේ විස්තර වෙනවා තියෙන්නේ. ඉතින් ධර්මයේ පිළිබඳව ගැටළු निराකරණය කර ගැනීම එකාටකින් අපගේ බුද්ධි විකසන යන හේතුව අනිත් අතින් සතරේදී ප්‍රඥාව ලැබීමට කාරණය හැකියිද පැහැදිලි වෙනවා. අනිත් අතින් බුදු දහමේ මූලික අපේක්ෂාව ශ්‍රාවකයන්ට සම්මාදිට්ඨිය ඇති කර ගැනීම. ඒ සම්මාදිට්ඨිය ඇති කර ගැනීමේදී ප්‍රධාන සාධක දෙකක් දැක්වෙන්නේ ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය කියන කරුණු දෙක. ඒ වගේම සුත ධනයක් හැටියට සෘතවත් භාවය, බොහෝ ධර්මයේ පිටිබන්ධව බොහෝ ඇතුළු පිරු සංඥාති භාවය ධනයක් හැටියට විස්තර වෙනවා. ඒ ආරදී සුතා, දසා, වජසා, පරිචිතා, මනසානුපෙක්ෂිතා, දෙතියා, සුප්පටි විද්ධා කියලා ධර්මයේ සඳහන් වෙනවා. අහන්නට ඕන, ඇතුළේ දරා ගන්නට ඕන, වචනයෙන් ප්‍රගුණ කරන්නට ඕන, මනසින් ඒ සඳහා යෙදෙන්නට ඕන. තමන්ගේ දැක්ම, දෘෂ්ටිය, දර්ශනය පිරිසිදු කරගන්නට ඕන. මේක තමයි ධර්ම මාර්ගයේ සඳහන් වෙන කරුණු. හොඳයි, අපි මේ පින්වත්තුන්ට දැනගන්න ප්‍රශ්න වලින් ඉදිරිපත් කළා නැහැ. මේ අන්නත් ධර්මයේ පිළිබඳව තියෙන ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි, මේ අන්නත් ප්‍රශ්නේ මේ අන්නත් ප්‍රශ්න නැත්නම් මම ප්‍රශ්න ඉදිරිපත් කරන්න මෙයට. නැන් මේ අත්දැකීම් ගන්නවට දැන් වාස්තව බලන හැමහාල වජිරාම වාටි ස්වාමීන් වහන්සේ නැතර කරලා ගාම් ධර්මයේ දන්නේ නැත්නම් එනිසා මම එන මේ අත්දැකීම් ප්‍රශ්න අහන්න මට තියෙන ප්‍රශ්න. හොඳයි, මේ පින්නතුන් කියන්න බලන්න සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? ඔනිවරේ කැටිම කියන්නේ මොකක්ද? ඔය චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය කියන්නේ හරිය අවබෝධය කිව්වට නම් බෑ මදි. පොඩාරනේ කියන්නේ මොන අවබෝධයද? හා? කද? සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? දැන් මේක තමයි අපි निराකරණය කරගෙන සතුටු ප්‍රධානම කාරණා. මේක අපි निराකරණය නොගත්තොත් හරියට බුදුදහම සාධකයක් හා සමාන නම් ඒ සාධකය අපි දෙරළෙවි අහනකවත් ඇහිලවත් නැහැ. අපි කොච්චර මනදහම සූත්‍ර අහල තිබුණා කියලා කිව්වත්, අපි කොච්චර වාරණන් පිළිතරන්ද කිව්වත්, අපි මෙච්චර අවුරුදු ගානක් ධම්පස්සලාලයි කිව්වත් ඒ කාරණා නෙවෙයි යථාර්ථය. ඔච්චර සමාධියෙන් තේරුම් ගන්න අපි කියන එක කාරණා. ඒ දෙ ප්‍රධාන කාරණිය තමයි මේ සම්මාදිටිය තේරුම් ගන්න අපිට කාරණා. මොකද සම්මාදිටිය කියන්නේ? වාක්‍යයන් වැරදුන සමන්නේ. ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳව ගොඩක් කතා කරලා තියෙන්නේ. ඔය හරියට කිව්වම බෑනේ. හරි, මොකද හරි කමෙන්? දැන් මම දන්නේ නැහැ මම කියන්න බෑ. පස්වාදී කියන්නේ දැන් ධර්මයේ දන්නේ නැති කෙනෙකුට අපි කියන මෙන්න මේකයි. හරියට දැනගන්න ඕන ධර්මය. අපි දැන් මෙහෙම කරන ධර්මයේ ඉස්සර කරන ධර්මය දැනගන්න ධර්මයේ හැසිරෙන්නේ කියන මිනිස්සුන්ට පණිවිඩ වලින් අපි අනුශාසනා කරනවා. මොකද හැසිරෙන්නේ කියලා මාර්ගය හැදෙන්නේ කියන්නේ. ඒක තමයි වර්තමානයේ තියෙන ප්‍රධාන ගැටලුව අපිට. හොඳට හැසිරෙන්න, හොඳට ඉන්න, ධර්මයට එන්න, ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ පිළිපදින්න එහෙම කියනවා අපි. ඒකට මොකද ධර්මයේ මොකද හැසිරෙන්නේ, කොහොමද හොඳට හැසිරෙන්නේ කියන කරුණ හරියට විවචන වෙන්නේ. මොකද? අන්තගාමී කිව්වේ ආයි කියන බලන්න. දෙතත් කියෙ මොකද්ද? දුක සැප. මේ දුක සැප දෙක අන්ත දෙකක්ද? අන්ත දෙකක්. මැද එන මොකද්ද? මැද මොකද්ද? ඈ? මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? ආරක්ෂේ මාර්ගය. ආරක්ෂේ මාර්ගය කියන්නේ සමාජික සමාජ සංගත කාරණා. ඔබතුමිය හුඟක් දුරට ලං වුණා උත්තරේට. දැන් සම්මාදිටිය කියලා කිව්වම අපිට කියන්නේ නිවැරදි දැක්වීම, හොඳට දකින්න ඕන. ඔය වගේ කරුණු ටිකක් තමයි කියන්නේ. අෂ්ඨාන ගොස්ස කියන සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය ඉතාම වැදගත් සූත්‍රයක්. අෂ්ඨාන ගොස්ස සූත්‍රයක්. ඒ වගේම මජ්ජේ සූත්‍රයක්. ඒ වගේම මහා චක්කාලක සූත්‍රයක්. කියන්නේ මේ ප්‍රධාන සූත්‍ර කීපයක් තියෙනවා. ඒ වගේම ධම්මචක්ක සූත්‍රයේ ධර්මයේ විස්තරයන්ට අපිට තේන්න නැති තපා කියන කාරණේ. ඒ වගේම වා කාරණාමකින් බුදුහාමුදුරු සම්මාදිටිය කියන්නේ මොකක්ද කියන එක ගැන ප්‍රවේශයක් ලබාගෙන තියෙනවා. දැන් සම්මාදිටිය කියලා කිව්වම අපි පොත විදි කියන්නේ නිවැරදි දැකීම. නිවැරදි දැකීම කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය දැකීම. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? දුක, දුකට හේතුව, දුක නැති වීම, දුක නැති කිරීම මාර්ගය. ඔච්චරයි. ඇතැම් විට අපි කියන තවත් පොඩක් විස්තර කරලා කියන ආරක්ෂිත මාර්ගය කියලා තියෙනවා. ඒකේ කරුණු වට කටපාඩම් වුණා කියනවා. ඒකේ ප්‍රවේශයක් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි දැන් ගඩේ හරියට නමුත් අපි බොහෝ දෙනෙකුට සම්මාදිටිය ගැටුණාද කියන කාරණේ ගැටලුවා. පින්නතුනේ කච්චාන ගොස සූත්‍රයේ පැහැදිලිම සඳහන් වෙනවා සම්මාදිටිය කියලා කියන්නේ මොකක්ද කියලා. එහෙදී සඳහන් වෙනවා ඇත කියන්නේ ඒකාන්තයක්, නැත කියන්නේ අනිත් සංකේතය කියලා. මජ්ජේ සූත්‍රයේ සඳහන් වෙනවා සැප ඒකාන්තයක්, දුක අනිත් සංකේතය, උපේක්ෂා නැදයි කියලා. මජ්ජේ සූත්‍රයේ කරුණු හයක් විස්තර වෙනවා. සවදුටක් කියනවා නාමයේ එක්කන්තිය, රූපයේ අනිත්‍යය, විඤ්ඤාණයේ මැදයි කියලා. උගලගේ කර්ම රාශියක විස්තර වෙනවා. පින්නතුනි සම්මාදිටිය කියන්නේ මන්ත දෙකින් බැහැර වීමමයි හරි උත්තරේ. මොකද මේ අන්ත දෙක? ඈ? විවිධ නම් වලින් මේක ගන්න විස්තර වෙනවා. මේ අන්ත දෙක කියන එක අතීත එක්කන්තියක් අනාගත අනිත්‍යය වර්තමාන අනිත්‍යය මත පැහැදිලි කියලා කියනවා. නාමයේ එක්කන්තිය, රූපයේ අනිත්‍යය, විඥානයේ මැදයි කියලා කියනවා. දුක ඒකාන්තය, සැප අනිත්‍යන්ති උපේක්ෂා මැදයි කියලා කියනවා. කාමසුඛල කණියෝගේ එක්කන්තිය, අත්පිටිම කණියෝගේ අනිත්‍යය, මධ්‍යම ප්‍රතිපදා මැදයි කියලා කියනවා. ඒ වගේම සාස්ෘද දෘෂ්ටි එක්කන්තිය, උච්චේ දෘෂ්ටි අනිත්‍යය, ඒ දෘෂ්ටිකෙන් බැහැර වීම අනිසංසය කියලා මෙත සූත්‍රයේ කරණීය මෙත සූත්‍රයේ විස්තර වෙනවා. දිට්ඨි කනුපසම්ම සීලමා දස්සනේන සම්පන්නෝ කියන එක. මෙන්න මේ දෘෂ්ටි දෙකෙන් දුරුමා කෙනා තමයි නියම විදියට දර්ශන සම්පන්නිය යුක්ත වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කියන මේ සත්‍යය ඉන්නවද කියලා හෙවදී අපි මොකද කියන්නේ? සත්‍යයක් ඉන්නවද කියලා හෙවදී. සත්‍යයක් ඉන්නවද? සත්‍යයක් ඉන්නවද? සත්‍යයක් නැත්ද? ඔව් අන්තවාදීන් ගත්තොත් ඉන්න නැහැ කිව්වත් වැරදි නෑ කිව්වත් වැරදි. දැන් අපි කියමු මෙතන සත්‍ය වෙන උපකරණ දෙකක් තියෙනවා. එකට ගැහුවාම හොඳට සත්‍ය වෙන උපකරණ දෙකක් මෙතන තියෙනවා. අපි ඒ දෙකෙන් සත්‍යයක් කරමු. සත්‍යයක් හද ඒ උපකරණ දෙක මෙතන තියෙනවා. තියෙනාම මේ සත්‍යය තියෙද නැද්ද කියලා. මේ සත්‍යය තියෙනවද? දැන් මේ උපකරණ දෙක පෙන්නලා ගියාම දැන් මේ දෙක කියලා කියමු අපි. මේ අතයි මේ මේකයි කියමු. දැන් අපි මෙතන ගැහුවා මේ සත්‍යය තියෙනවද? සත්‍යය තියෙනවද? ඔව් තියෙනවායි කිව්වොත් සාස්ත්‍ර දෘෂ්ටිය නැහැ කිව්වොත් උච්චේ දෘෂ්ටිය. ඇත කිව්වත් ඒකාන්තයක් නැත කිව්වත් ඒකාන්තයක්. එහෙනම් මොකද උත්තරේ වෙන්නේ? උත්තරේ වෙන්නේ නැහැ හේතු දෙක තියෙනකොට ඵලය තියෙනවා. හේතු නැති වෙනකොට ඵලය නැහැ. අක්ඤ්ඤං සති ඉදං හෝති අක්ඤ්ඤං අසති ඉදං නහෝති. ඉමස්ස උපාදාය ඉදං උපජ්ජති ඉමස්ස නිරෝධාය ඉදං නිරුද්ධති. යම් කිසි සමුදය ධම්මං සම්පංකන් නිරෝධ ධම්මං හේ ධම්මස් සබවා තේසංයතුන් සතහගතවා තේසංචිව නිරෝධෝ යවන්වාදි මහා සම්මනෝ ඔයි හැම වචනෙකින්ම කියන්නේ සදාහනයි මේක තමයි පින්නතුන් අපේ තේරුම් ගත යුතු ප්‍රධානම තේ බුදුදහමේ යන්නේ මේක හරියට තේරුම් ගත්තා නම් සක්කාය දිට්ඨිය අපි දුර වෙන්න ඕන අපි සතර ඊයේ සඳහා භාවිත කළ විමන අපේ මනස නැත්නම් අනාගතයේ දවසක හරි අපි ආයුතු මඟ පිළිබඳව දැක්මක් ලැබෙන්නේ නැහැ එතකොට අපි සත්‍යයේ පුජ්‍යලේ දැක්නහම අපි හිතන්නේ කොහොමද මේ සත්‍යයේ කොහෙ ඉන්නව ඒක නැහැ කියලා හිතන්නේ මේ දෙකම පින්නතුනේ අන්ත සත්‍යයේ දැක්නහම හෝ නැත්නම් අනිත් සත්‍යයක් ඇසුවාම හෝ නාසින් ආග්‍රහණය කරාම හෝ ඉරෙන් ගලපියක් ඉඳනම හෝ අයින් ස්පර්ශයක් ලැබුවාම මනසට කිතිවිල්ලක් ආවහම මේ කාරණාවල අපි හිතන්නේ එක්ක තියනවා එක්ක නැහැ කියලා මේ අන්ත දෙකේ තමයි අපි ඉන්නේ නමුත් මේ අංක දෙකෙන්ම බැහැර වෙන්න තෝරන සක්කාය දිට්ඨිය දුර වෙන්න නම් මේක වැදගත් වෙනවා. එතකොට ඒකේ හරිය දැක්මක් අපිට තියෙන්න ඕන. දැන් උදාහරණයක් අපි කිව්වොතින් කන්නාඩිය චිත්‍රණයට අපි යනවා. කන්නාඩිය චිත්‍රණය මොකද වෙන්නේ? අපිට අපේ රූපය පේනවා නේද? එතකොට ඒ රූපය අපි කන්නාඩියට කන්නාඩි ළඟ තියෙන ඉස්සෙල්ලා තිබුණද? කන්නාඩි ළඟට අපි එන්නේ ඉස්සෙල්ලා රූපය තිබුණද කන්නාඩි? කන්නාඩි තිබුණේ නැහැ. අපි ඒ කන්නාඩියම අයින් වෙනවා. කන්නාඩියෙන් අයින් වුණාට පස්සේ රූපය තියෙනවද? ඒ රූපය නැහැ. අපි හිතන්නේ එහෙමයි නේද? අපි හිතන්නේ කන්නාඩිය ළඟට ගියාම ඒ රූපය තියෙනවා. කන්නාඩියෙන් අයින් වුණොත් ඒ රූපය නැහැ කියලා. නමුත් ඒ කන්නාඩිය ළඟටම වෙන සතෙක් ගියා කියමු. බල්ලෙක් හෝ බලලෙක්. ඒ සතා කොහොමද හිතන්නේ? ඒ සතා ඉන්නද කොහොමද? ඔය යා ඉතින් යා එන්න කලින් තවත් මේ වගේම සතෙක් ඇවිල්ලා ඉන්නේ කියලා දෙන්න. දැන් මෙයා ඊට පස්සේ තේ සතාංගක නිනවා කියලා. ඔන්න පිළිතුනේ අපේ කතාවේ අතර වෙනස බලන්න. එතකොට මේ කන්නාඩි ඉස්සරහට යන පල්ලෙක්ෝ බලදෙක්ෝ වඳුරෙක්ෝ මොකද කරන්නේ? මේ කන්නාඩියට නිනවනවා. අතින් ගහනවා පිටපස්සට කියලා බලනවා. ආයෙත් ඒක ඇතුළට ගිහින් ආයෙ පුරනවා ඇවිල්ලා. නැත්නම් කල්පියක් දානවා. දැන් මෙයාට ලොකු විශ්වාසයක් තියෙනවා මේ කන්නාඩි ඉන්නවා කියලා පුතේ. නමුත් අපි මේක දැන මොකද වෙන්නේ? අපි මේ දේශ බලලා අපි නිනහ වෙනවා නේද? ඒ වගේම තමයි තියෙන්නේ අපි දැන් මෙතන වාගේරින් අපි. අපි දැන් ඉතින් ඉන්න දැන් ගෙදර ළමයිට ගෑනි ගෙදර ඇස්ටි ගෙදර දැන් ගේට්ටු වහර ඇස්සේ. දැන් බල්ලට කෑම දීලා ඇස්සේ. දැන් ওই ටික අපි හිතනවා. දැන් සිත් පවර්ණය කළා අපි නැවත ගෙදරට යනවා. යන්න දැන් සූදානම් වෙන්න ඕන. මෙන්න මේ පිටීමක් වෙන තුනේ. ඒ ක්‍රියාකාරීත්වය ගැන රහතන් වහන්සේ බලන්නේ අන්න විදියට. යම් අවස්ථාවකදී කෙලස් ප්‍රහීණ කළ මේ යථාර්ථය සාක්ෂාත් කරගත්තා නම් එදාට රහතන් වහන්සේ බලන්නේ අපි දෙස අර අපි අර වඳුරා දෙස කන්නාඩි උස්සරාද කියන රැවටෙච්ච වඳුරා දෙස බලන විදිහ බලන්න. මේක තමයි අපේ වැරදීම කියන්නේ. මේ අපේ සමස්ත ජීවිතය කියන්නේ මේ ලබන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයක් එක්ක. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය ලැබෙනකොටම ඒ හේතුක නැති වෙනකොටම මේක ඇති වෙනවා. වෙනකොට මේක එතනම නිරුද්ධ වෙනවා. පොඩි දෙයක්වත් අනිත් තැනට යන්නේ නැහැ. දැන් අපි කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා අපි ඒ දැකපු රූපය අපි කන්නාඩියෙන් ඈත් වෙනවත් එක්කම කිසිම දෙයක් ඉතුරු නොවී ඒක එතනම නිරුද්ධ වෙනවා. මේ සිද්ධාන්තයම තමයි කියලා තුනේ සීතකරණයක් ළඟට ගියමත් වෙන්නේ. දැන් අපි පොඩියම කාර්ය සීතකරණයක් ඇරියාම අපි මොකද හිතන්නේ? අර ලයිට් එකක් තියෙනවා නේද? අපි හිතන්නේ මොනවද? අපි හිතන්නේ මේක දිගටම මේ ලයිට් එකක් පත් වෙලා තියෙන කියලා. පොඩි කාලේ මුලම කාලේ අපි හිතන්නේ එහෙමයි. නමුත් දැන් අපි එහෙම හිතනවද? දැන් අපි එහෙම හිතන්නේ දැන් අපි ළමයි හරිනවත් එකම තමයි ස්විච් එක ඔන් වෙන්නේ. එතකොට තමයි පත් වෙලා මේක පත් වෙන්නේ. වහනවත් එකමයි ඔෆ් වෙනවා. කරන්ට් එකක් ස්විච් වෙන්නේ. අපි දැන් ගන්නවා. නමුත් කුඩා ළමයා හිතන්නේ කොහොමද මේක නිතරම දිගටම පත් වෙලා තියෙන්නේ කියලා. මේ සිද්ධාන්තය තමයි පිළිතුරු මේ අපි දකින අහන ස්පර්ශ කරන රස විඳින ආග්‍රහණය කරන සිතින් විඥානණය කරන මේ හැම දෙයක් පිළිබඳව මාත් අද කියන්නේ මේක. ක්ෂණික රැකී වෙනවා ක්ෂණික නිරුද්ධ වෙනවා. අතීතයෙන් වර්තමානයට එන්නේ නැහැ. වර්තමානයේ සිටවා අනාගතයට යන්නේ නැහැ. හිතවත් යන්නේ නැහැ. සාති කියලා දෙස්සුවා බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙන ලොකු මතයකට ආවා. ඔව් සඳහන් කරනවා ඔව් පණ කියන මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ මේ විදිහට දිගින් දිගටම යනවායි කියලා. බරින් බරයටම මේක නොසිඳ යනවායි කියලා බුදුහාමුදුරේ දේශනා කරනවායි කියලා මේ වික්ෂුන් වහන්සේ ධර්ම දේශනාවට කළා. බුදුහාමුදුරේ සාටි වික්ෂුව ගෙන්නෙව්වා. කියන ලැහුවෙන් ඇත්තද සාටිඔම මේ වගේ ප්‍රකාශ කරනවද මම කිව්වයි කියලා. මරණයෙන් පස්සේ ඊළඟ ආත්මවල යන කිතක් තියා මේ එක මොහොතක ඉඳන් තව මොහොතකට යන කිතක් ගැන මම දේශනා කරන්නයි කියලා. බුදුහාමුදුරේ මූල පුරුෂයා කියලා කිස් පුරුෂයා කියලා විග්‍රහ කළා. ඒතත් වෙනතුළු මේ මොහොතින් තමයි මොහොතට යන්නේ නැහැ. දැන් අපි ඉන්දරත් දාලම අපි කියමු දැන් එක තැන පිටිපන්නන් 30ක් ගන්නවල තියෙනවා. ඒ පිටිපන්නමට අපි මුලින්ම දිනපුරක් ගන්නවා එක දිනපුරකින් දැක්වුවා. එතකොට මේ ඉන්දර මොහොතේ තාවද මෙතෙන්ද? පිටින් කොහෙම තාවද? මේ ඉන්දරාර ගිනිකුරේ තිබ්බද? මේ විදිහට ගිනිකුරේ පිප්පෙත් නැහැ පිටින් ආරෙත් නැහැ මේ හේතු ටික ගැටියම නිසා වාදයේ සම්බන්ධ වෙලා එතින්දී මේ හේතු දෙකේ ප්‍රතිපලයක් ඇටියට අලුත් ඉන්දරක් ඇති වුණා. ඒ ඇති වෙච්ච ඉන්දර ටික ඊළඟ පිටිපන්දන් ගැළනකට ලං කර ගමම්ම ඒ හේතු ටික ලං වෙලා අර පියාහරිත් ඇති වෙලා මේ පහන ගැළවෙනවා. ඒ පිටිපන්දම ගැළවෙනවා. ඒ ගැළන පිටිපන්ද මේ කවිපන්දන් ගාමත් ගැළුවත් ওই කතාවමයි. එක පිටිපන්දමකින් අනෙක් පිටිපන්දමට යන ස්වල්ප දෙයක්වත් නැහැ. නමුත් එක දිගටම ළඟ කිසිමඟම් විශාල ප්‍රමාණයක් දැල්ලලා ඉන්නකොට සමාන භාගයක් තියෙනවා. අර මුලින් දැල්ලපු ගිනි කූරට වගේ සමාන භාගයක් තියෙන ඔක්කොමගෙම. අන්නේ වගේ පින්නතුනේ අපිත් ගත්තොත් අපේ සසර භාගය ගත්තොත් සසර භාගය අමතක කරලා මියාස භාගය අපි කුඩා කාලේ නම් තින්තුර ටික එක ළඟින්ම තිබුවත් අවුරුදු කතා තින්තුර ගහලා ඒ තින්තුරවල සමාන බවක් තියෙනවා. යම් යම් සමාන බවක් තියෙනවා. නමුත් දිනතර එකක් ඉන්නකින් තරස්කයකට පොඩ්ඩක් ඇවිල්ලා නැහැ. අපේ පළවෙනි අවුරුද්දේ ඉඳලා දෙවෙනි අවුරුද්දට මොනවක්වත් ඇවිල්ලා නැහැ. ක්ෂණිකව මේක ඇති වෙමින් නිරුද්ධ වෙමින් යන එකක්. නමුත් ඒකේ සම්බන්ධ සාධකුත් තියෙනවා. අනමේ සාධකුත් තියෙනවා යන්ත්‍ර මට්ටමක. මේ පිට සත්‍යකුත් නෙමෙයි. නමුත් අර මුලින් දල්වන කිනිපූරේ දැල්ල හරි පහන් වලට සම්බන්ධ වෙලා ඒ හේතුඵල විස්පාතන වෙලා පහන් ගැලිය ඇති වෙනවා වගේ. අපෙත් මේ කර්ම බීජෙමි කර්මයේ බීජයක් ඇවිල්ලා ඒකට තියෙන බාහිර හේතු සාධක මත මේ අපේ දිගට සංසතිකව යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා. මේ පිළිබඳව අනුභවයක් නැති කෙනා හිතන්නේ මම කුඩා කාලේදී මම මේ සාමීය කියලා. අපි සාමාන්‍ය වහරේ දෙහෙම කියන බුදුහමතේම දේශනා කළා කියලා මහණෙනි මම ගියාත්ම මේ වීඩියෝ අහවල් ආත්ම භාවය මම මේ වගේ ඉඳලා මේ වගේ දේවල් කළා. ඒ ආත්ම භාවය අහවල් හැටි විදිහේ මාව අහවරහේ දෙවි දේවදත්ත අහවරහේ දෙවි ආනන්දිම කියලා කියනවා. ඒකත් මේක පටලවා ගන්න එපා. ඒ සම්බන්ධතාව තිබුණට මේ එකම පුද්ගලය එකම දෙයින් විකටම ආව නෙමෙයි. මෙන්න මේ සම්බන්ධතාවය අපට තේරුම් ගන්න බැරි වීම නිසායි පිළිතුරේ අපට අනුත්‍ය කියන එක ඇතිවන්නේ. කෙලෙස් ඇතිවන්නේ මේ නිසා, ප්‍රපංච ඇතිවන්නේ මේ නිසා. මේක අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා අපි හිතන්නේ දැන් මේ මම ඉන්නේ අතීතයේ කිය කෙනාමයි මේ ඉන්නේ. අතේ ඉන්න මේ මොහොතේ ඉන්න මම තව මොහොතකින් අනාගතයට යනවා කියන මෙන්න මේ ආකල්පයක් ඇති කරගන්න. මෙන්න මේ තුලින් තමයි පිළිතුර අපේ සසරට බැඳෙන්නේ. මෙන්න මේ බැඳීම නැති කරගන්න තමයි බුදුදහමේ හේතුඵල ධර්ම විග්‍රහ කරන්නේ. මෙන්න මේ අවබෝධය ලැබිච්ච දවසට තමයි හැබැයිම අපට අපේ සත්‍යජීවී දෘවීම සඳහා වූ මාර්ගය අපි තිරස්නාලෙමි. මෙන්න මේ අන්තර්දේ බැහැර කිරීම. එතකොට ඇත කියන අන්තයත් නැත කියන අන්තයත් වෙන මේ දෙකම අන්ත බුදුදහමෙන් කියන්නේ මේ දෙකෙන්ම විනිර මුක්ත වෙලා මැදම අවස්ථාවේ සිටීම. නැද සිටීම කියන එක. උපේක්ෂාවේ සිටීම කියන එක. හැබැයි එකක් මතක තියාගන්න වෙන දුපේක්ෂාව කිව්වට ඇලීමෙන් තොරව ගැටීමෙන් තොරව කියන්නේ කියලාම මැදම ප්‍රතිපදා දෙන්නේ නැහැ. දැන් ළමයි කුඩාම කාලේ යම් යම් දේවල් ගැටි ආසාවකුත් නැහැ ගැටීමකුත් නැහැ. ඉතින් ඒ ළමයේ මැදම ප්‍රතිපදාවෙන් ඉන්නවා කියලා කියන්නේ මැදින් ප්‍රතිපදාව කියන්නේ කියන්නේ මෙන්න මේ අවබෝධය සමගම ਉਹ දන්නවා ਉਹ තේරුම් ගන්නවා මේ අතීතයේ හිටියොත් මේකත් අන්තය අනාගතයේ හිටියොත් අනිත් අන්තය වර්තමානයේ ඉන්නේ නිකන් නෙවෙයි මේ මොහොතේ ඇතිවන හේතුඵල ධර්ම ශ්‍රේණියක ඇති වෙමින් නිරුද්ධ වෙමින් කියන වායකින අවබෝධයත් එක්ක අන්න එහෙම වුණොත් තමයි සැබෑටම අපි වර්තමානයේ ඉන්නවා වෙන්නේ. එතකොට යම් සිද්ධියක් අපි සිහි කළා නම් අපි යමක් සිහි කරා නම් සිහි කරන්නේ අපේ හිතට. ඒ වගේම අපි මේ අසන්නාසාරී ඉන්ද්‍රිය වයින රෝපාදී අරමුණු ගන්නවා. අරමුණු ගන්නකොට පින්නතින අරමුණ අරගෙන හිතින් විඳිනකොට ඒ චක්කු විඥානය නිරත වෙනවා. අපි යමක් පිළිගන්නව රූපය දකිනවන, සබ්දයක් අහනවන, ඒ සබ්දය හෝ රූපය ගැන අවබෝධයකට එනකොට ඒක දකින්නත් මනෝවිඥානය. නමුත් අපිට හිතෙන්නේ අපි මේ දකින්නේ දැන් මේ රූපය දැන් මේ බිල්දේම දැන් මේ වහල ඒව දකින්නට අපි හිතන්නේ දැන් මේ ඇහෙන්නේ දකින්නේ කියලා. නමුත් ඇහෙන්නේ මේ දකින්න පිටතට. චක්කු විඥානය ඉස්සරහට ග්‍රහණය කරගෙන මේ ඊට පස්සේ මනෝවිඥානය දකින්න. එතකොට මේක දැන් දකින්න වෙලාව විතරක් මේ ඇස්යෙන් අපි දැන් දකින්න වෙනාවේ මුලා වෙනවා නම් කමක් නෑ. මේකේ හානිය මොකද්ද? දැන් අපි මීට කලින් දැකපුවත් අපි එන්නේ ඒ විදිහටම තියනයි. දැන් අපි කියමු මීට කලකට ඉස්සරහට කවුරුහරි දැක්කයි කියලා. දැන් අපි දෙකකින් නාව නෑ කියමු. දැන් අපි සිය කනකට කොහොමද හිතන්නේ? තාම දිනරේ කියලා ඉන්නේ ඉතින්. නමුත් දැන් යාගේ ඔබේ කොච්චර වෙනස් වෙනද? දැන් යා දැන්ට කාටිකරි ගහ ගන්න නැති නේද? ආත්‍යකාරි බැන ගන්න නැති දැන් එක්ක ඇතන්ට නිදි ඇති දැන් ඇතන්ට මෙහෙ ගිහිල්ලා තියෙනවා. නමුත් අපට හිතෙන්නේ අර ඒ වෙලේ ඇහැට දැකපු ඒ චක්කු විඤ්ඤාණ අවස්ථාවේ හිටිය විදියට සාමිනවා ඉන්නේ. මෙන්න පිළිඹින අපට කෙලෙස් හට ගන්න ආකාරය. දැන් එදා අපි දැකපු විලාමේ අපිත් එක්ක හොඳට හිනා වුණා නම් ඉතේ ප්‍රසාදයක් ඇති වුණා නම් අපි නිතරම මේ පිටිවිල හිතින් මේ මනසින් මේ හිතන්නේ. මනසින් ඉතනින් අපි ආශාව හෝ දේශ ඇති කර ගන්නවා කෙලෙස් හට ගන්නවා. එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. මෙන්න අපට දුකට ගැටුවාමයි අපට හරියට තේරුම් ගන්න පුළුවන් නම් ඒ ඇති උනේ චක්කු විඤ්ඤාණය එතනින් එක නිරුද්ධ වුණා දැන් මේ සීකරනේ මනසේ කියලා තේරුම් ගත්තා නම් යම් කිසි දවසක අර අපට තියෙන ආශාව සහ ද්වේෂය කියන මේ අංශ දෙකෙන් අපි දුර වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒත් එක්කම මේ දුර වෙන සංයෝජනය තමයි. ඒත් එක්කම දුර වෙන තමයි දුක නෙමෙයි. දැන් කවුරු හරි බෑන්න නම් අවුරුදු ගානකට කලින් ඕක මොදවටම සාමාන්‍ය සීකරගෙන ඉන්නවා නේද? මට හවදාස් මෙහෙම බෑන්නයි කියලා. නමුත් එතන මේක නිරුද්ධ වුණා. දැන් යාම හොඳ වෙලා දැන් අපටක් වඩා හොඳ වෙලා දැන් දැසැම්බර දැන් මාර්ගවලට ලැබලතියෙනවා. අපි තාම හිතාගෙන ඉන්නවා අහවල් කුච්චනේ මට බැන්න සාමාන්‍ය යන්නේ කියන. හරියට බෙරේකින් සබ්ජියක් ආවට පස්සේ අපි හිතාගෙන මේ බෙරේ මේ සබ්ජිය විකටම තියෙන්නේ. ඒ බෙරෙන් ආව සබ්ජිය ඇවිල්ලා දුනි මේ රූපයකින් මනුෂ්‍ය ශරීරයකින් ආපු සබ්ජියට ලොකු වෙනසක් නැහැ. මේ දෙකම සද්දම තමයි කනට ආවට පස්සේ දෙකම එක සද්දයි. එතකොට අපිට මොකද වන්නේ? අපි මෙතන මුලා වෙලා අපි සංයෝජන හට ගන්නවා. සංයෝජන වලින් ඇලුනා නම් ගැටුනා නම් අපි මේවට විවාහ ආසා කරනවා. අපි මේවත් එක ජීවත් වෙන අපි මේවට කැමති. අපි මේවට කැමති ඒ කියන්නේ මොහොතේ කැමති වෙලා තියෙන්නේ. අපි දුකටයි කැමති වෙලා තියෙන්නේ. අපි නොදැනීම හෝ අපි කැමති වෙලා තියෙන දුකටයි. යම් කිසි දෙයක් අපි ආසාවෙන් ග්‍රහණය කරගත්තා නම් අපිට යම් ආස්වාදයක් තියෙනවා නැත්ද නේද ඒක? නමුත් පිටුපිට ආස්වාදයක් එක්ක මේවා වෙනස් වෙනකොට ඒව තමයි අනිමි වෙනකොට ඒව තමයි කැමති විදිහට නැති වෙනකොට තමයි කිසිය ලොකු සංවේගයක් හටගන්නේ. මෙන්න මේක දුරු කර ගැනීම සඳහා අවබෝධය ලැබෙන තුනි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අන්න ඒ සම්මාදිට්ඨිය ඇති වෙන විදිහට තමයි බුදුහන්සේ විවිධ න්‍යාය වලින් පණ කිව්වේ. දැන් එදා උපදෙස් පරිපාලකයාට අත්ජහාඳුරු මුණුනේ කවස්ථාවේදී සමස්ත බුදුදහම ගැන මොකක්ද කියලා කෙටියෙන් කියන්නේ කියලා. අත්ජහාඳුරු ඉතාම නිහතමානීව ගිහුවා මමයි ඉතාම ජීවිත කාලය මහල මහඟුන් ගන්නේ නැවන් කෙටියෙන් කියනවා කියලා හරි ගිය ධම්මාදින කතාව කිව්වේ. සමස්ත බුදුදහම මේ කිව්වේ. කෙටියෙන් මේ කිව්වේ. මේ කතාව තමයි දා වාක්‍ය දාරු කීරේක දුන්නම රදේශනා කළේ. මාගේ දාරු කීරේ කියන කෙනා සැසලේ ඉතාම මෙතන දිනු කරන අපතේනේ. බුදුහාමුදුරු ධර්ම ඉස්හාම කැඹුරු තැන රහතන් වහන්සේගේ අධ්‍යක්ෂීම ප්‍රකාශ කළා. කුමක්ද? ඔව් කිව්වා ස්වාමීන් වහන්සේ ඉක්මනට බණ දේශනා කරන්න කියලා. බුදුහාමුදුරු කියනවා බාහිර මේ බණ කියන වෙලාවක මේ පිටිපස්සේ ආපු වෙලාව. නෑ ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ ඔබ වහන්සේගේ ජීවිතේ අනුරක්ෂිතය දන්නේ නැහැ මගේ ජීවිතේ අනුරක්ෂිතය දන්නේ නැහැ ඒ නිසා ඉක්මනට බණ කියන්න කියලා. තුන්වෙනි වතාවට දැක්කා කිව්වා. බුදුහාමුදුරු ඊට පස්සේ දේශනා කරනවා ජීවන් මිත්තේ පාටිය සික්කම්මා. දිට්ඨේ දිට්ඨමස්සං සුතේ සුතමස්සං මුතේ මුතමස්සං විඤ්ඤාතේ විඤ්ඤාතමස්සං කියලා. එහෙනම් බාහිර මෙහෙම හික්මෙන්නේ කොහොමද? යමක් දැක්කනම් දැක්ක විතරයි එතනම නිරුද්ධ වෙනවා. සුතේ සුතමස්සං යමක් ඇතුවනම් ඇතුව විතරයි. මුතේ මුතමස්සං මුත කියන්නේ එතන ඉන්ද්‍රිය කිහිපයකට සම්බන්ධ වෙනවා. නාසය, දිව, ශරීරය කියන තුනටම සම්බන්ධ වෙනවා. ඒ තුන යම් කිසි අත්දැකීමක් ලැබුවා නම් ඒකත් එතනම නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය, විඤ්ඤාණවන්තං. ඒකට යම් කිසි සිතිවිල්ලක් ආවා නම් ඒකත් දැනගෙන මාත්‍ර විතරයි එතනම නිරුද්ධ වෙනවා මේක. මේ අවබෝධයේ මේ දේශනාව කලා විතරයි දෙන්නතුනි. ආයෙ වෙන මොකද දේශනා කළේ නැහැ. සමාජීය කියන වචනවත් කිව්වේ නැහැ. ශ්‍රද්ධාව කියන වචනවත් කිව්වේ නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වෙත් නැහැ. පාණාතිපාතා විහරමණිත් එක්කවලා කිව්වෙත් නැහැ. මේ අනුසාරණම රහත් වුණා. රහත් වුණා විතරක් නෙමෙයි එතනින්ම බුදුහමරට නැතර නිස්සලා ගියා. දැන් අපි සමහර වෙලෙ හිතනවා මෙයා මේ මහාන කරන්න කිවරෝ හොයාගෙන ඉන්න බුදුහමර පිටත් කළා කියලා. නමුත් උත්තරේ හැම විස්තරයක් නැහැ. මෙයා පොඩි ලැබුණ විතරයි ඔය එතනින් නිස්සලා ගියා බුදුහමරට වන්දනා කරලා. ඔහු ටික වෙලාවක් හරකෙක් විසින් ඇඳලා ඔහු ගිය ගස්කඩ පත් වුණා. බුදුහාමර ඊට පස්සේ සදාහන කරන විස්තු මහන්සියට මහණෙනි බාහ්‍ය ජීවිතයටපත් වුණා යන්න බාහ්‍යයෙන් ශරීරය ඔසවාගෙන ගිහිල්ලා ආදාහන කරන්න ආදාහනය කළ ස්තූපයක් අනන්න මේ ගිය ගිහිල්ලා ඉන්නේ ඔබගේ අප්‍රකටකාරී වහන්සේ කෙනෙක්ගේ. ඒ ගියෙකුට මේ කියන්නේ මේ සත්‍රාපකාරී කියලා කියන්නේ පැවිදි වෙච්ච කෙනෙකුට නෙමෙයි මේ කිව්වේ. සමග බවසර වැටෙන්නේ කියලා කිව්වේ බ්‍රහ්මචර්යාවෙන් ගිය ආර්ය මාර්ගයේ දර්ශනයෙන් සමාන අපේකපත් වීම. මේ කතාව තමයි පිළිතුරේ දා බුදුරජාණන් වහන්සේ පස්වග මහමග දේශනා කළේ. අත්ජිනාඳුර කොණ්ඩඤ්ඤ වික්ඛුව ඇත්තේ මොන වහන්සේ ලේවන්ට බුදු සාසන මහණයලා කියන්නේ. නමුත් වික්ඛුව කියනවා බුදුන් රාමන්තරණ කළේ. එතෙන්දී අර කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට අවබෝධය ලැබුණේ යම් කිසි සමුදේ ධම්මං සම්පන්න සං නිරෝධ ධම්ම කියන ප්‍රකාශයත් එක්ක මේක අවබෝධ වුණා. යම් කිසි සමුදේ ධම්මං යම් කිසි දෙයක් හේතුඵල වලින් හටගත්තනම් සම්පන්න සං නිරෝධ ධම්මං ඒ සියල්ලක්ම ඒ ධර්මතා නැති වෙනවත් එකම නිරෝධය. දැන් අපේ ශරීරය කියන්නේ පින්නතුනි අතීත කර්ම සංස්කෘතික ප්‍රතිඵලයක් මේක. අතීත කර්ම සංස්කෘතියේ මේ ප්‍රතිඵලය ලැබුණේ හැබැයි අතීතයේම දේම නිරෙන්නේ නැහැ. මේක වර්තමානයේ ඉති ටිකක් එක දැන් මේ වර්තමානයේ තියෙනවා. ඒ නිසා මේක පුද්ගලෙම සායිති දෙයක් නෙවෙයි. නමුත් අපට හිතෙන කොහොමද අපේම මේ ශරීරය කියලා. නමුත් පිළිතුරේ භෞතික වශයෙන් ගස්සතින් අපේ ශරීරය අපේ හිත විඥානය මේකට සම්බන්ධ වෙන්නේ අපි භෞතිකයේ පිළිසින කියන දින කීපයක් ගියාට පස්සේ. මුලින් මෞකතර විඥානය නිසා ඒ විඥානයම ශරීරයක් ලැබුණා නෙවෙයි. මුලින් මෞත්‍යන්නේ එකහතු මේ කලලේ මුල් අවස්ථාව මාගේ කුසේ ජනිත වුණා. ජනිත වෙලා දින කිහිපයක් ගියත් පස්සේ තමයි කර්ම ආශ්‍රෝපෝ මෙතෙන් මේක සම්බන්ධ වෙන්නේ. ඒතර විඥානෙ මෙතන සම්බන්ධ වුණාට පස්සේ අපි මේ ශරීරය මේ කලලේ මගේ කරගන්නවා. මේක ටිකෙන් ටික වර්ධනය වෙලා මිනිස් ලෝකයට ආවට පස්සේ ලෝකෙට බිහි වුණාට පස්සේ මේක මගේ කරගෙන තියෙන දැන් මේක. එතකොට මේකට කවුරු හරි ගැහුවොත් මොකද කියන්නේ? මට ගැහුවේ කියලා කියන්නේ. මේකට බැනකින් කවුරු හරි මට බැන්නා. මේකට කවුරු හරි වර්ණා කරොත් මං වර්ණා කර හරි හොඳයි යා. ඔන්න අපි ඉතින් දුක සැපලි කර ගන්නවා. සම්පූර්ණයෙන්ම ඉන්නුනේ මේ අපට සැපලෙයි නොවන දෙයක් අපි තමන්ගේ කරගෙන ඒකට බාහිරින් එන දේවල් ටික මගේ කරගෙන මේ තියෙන්නේ. හරියට බින්දුනි යම් කිසි ස්ථානයක තියෙන ගහකන්නට ගිහිල්ලා ගහ හොඳට බදා ගන්නවා. ගහ බදාගෙන ඉතින් මේ මාගේ මේ ගහ මගේ කියලා අල්ලගෙන ඉන්නේ. එතකොට ගහේ කොළ හැලෙනවා, කොළ හැලෙනකොට අනේ මගේ අතුව හැලෙනවා කියලා කෑ ගහනවා. ඈ නැත්නම් මේ ගහ මැරෙනවා නම් මැනවට මම මැරෙනවා කියලා කියනවා. අන්නේ වගේ වන් තමයි අපි මේ ශරීරය ගැන අද තියෙන අකල්පය. මේක කලින් බිහි වෙච්ච දෙයක්. මේක අපේ කර්ම බීජයත් එක්ක වර්ධනය වුණා, කර්මයේ සම්බන්ධයත් එක්ක. දැන් මේක මගේ කරගෙන තියෙන්නේ. දැන් මේක අතීතයේ තිබුණා, වර්තමානයේ තියෙනවා, අනාගතයේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මේ ළමන අධ්‍යයනය ටික ඔක්කොම එකිනෙක වැටි වෙලා මේක නිරුත්තරණය යනවා. නමුත් අපි හිතන්නේ කොහොමද මේක ජීවිතින් දිගටම නොනේ කියන දෙයක් කියලා අපි මේක අල්ලගෙන ඉන්නේ. මෙන්න පිනතුලි දුක ඇති වෙන හැටි. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ මේ දෙක හරියට වෙන්කල හඳුන්වා දීලා මේ පිළිවඳව තියෙන අපේ ආශාව ඇලීම අඩු කර දෙන විදිහේ අනුශාසනා කළේ. එතකොට මේ අනුශාසනාව ඇහුව ගමන් අපිට මේක අපේ තියෙන මේ දෘෂ්ටියෙන් බිඳ යන්නේ නැහැ. එහෙම බිඳ යන්න නම් අපි සතරම වාසියක භාවිත කළා කියලා කියන්න ඕන. එහෙම භාවිත කරපු අයට මේක ඉක්මනින්ම දුර වෙනවා කියනවා. එහෙම නැති හැටි මේක කාලයක් වඩනකොට මේ අනිත්‍ය දුක අනාත්මක නාම රූප විඥාන හැටියට හෝ වේවා, ස්කන්ධ හැටියට හෝ වේවා, ධාතු හැටියට හෝ වේවා, ආයතන හැටියට හෝ වේවා, නැත්නම් හේතුඵල ධර්ම හැටියට හෝ වේවා, සිත කය හැටියට හෝ වේවා, මේක සිතක්ෂණින් යලියට බලනවා. බැලුවම තමයි මේ අවබෝධයේ ටිකෙන්ට් එක අපට අනාවරණය වෙන්නේ. නැත්නම් මේ බණ අහපු ගමන් අපට අහලා බලනකොට කොහොමද මගේ සංකල්ප දෙකම තියෙනව නේද කියන හිතුවට ඒක නැති වෙන්නේ නැහැ. හරියට අපි ගමන් විශ්ලේෂණයක් අහගත්තා වගේ. දැන් අපි මෙතන ඉඳලා අනුරාධපුරේ ගැන අහනවා. ආ මෙහෙම යන්නේ මේ බස් එක යන්නේ මෙහෙම යන්නේ මේ වගේ මගේ සැලකුම හම්බ වෙනවා කියලා. දැන් අනේ අනුරාධපුරේට ආව කියලා අපි කියනවා. ඊවගම් අපි වටපිට බලනවා. කොහොම අනුරාධපුරේ කියලා අහනවා. අනුරාධපුරේ තියෙනවද? වටපිට බලවට අනුරාධපුරේ නැහැ. මේ ගමන් විශ්ලේෂණය විතරයි මේ කිව්වේ. එතකොට අපි යම් කිසි වෙලාවක සමහර අය දෙපින්තුනි අර දුර්ගේ සමහර අය චෙක් එක යනවා වගේ ඉක්මනට ඇතුලේ කියද්දිම මේක එක විතරම චිත්තකයින් ඉතින් මේක වර්ධනය වෙලා යව ගොරේ කරා යනවා සමහරට කාලයක් වඩන ඩොල් මේක ඇතැමිට මේ වගේ කාලවල ජීවත් වෙන අපි වගේ අයට පින්නතුනි කාලයක් මේක වඩන්න තෝන් මේක වැඩි මේ ප්‍රතිපලයක් හැටියට සමහරව අවබෝධය ලැබෙනවා එනිසා මේ අවස්ථාව බුදුහාමර දේශනා කරන සත්‍ය සූත්‍රයේදී සත්‍යපිල සූත්‍රයෙන් සම්මුතනිකයි දේවට සම්මුතියි. සත්‍යාවිය ඕමට්ටෝ ඩයින් මානව මත්කේ ආමරාග පහනාය සතෝ විකූ පරිපදී කියලා. දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා ගාථා ප්‍රකාශ කරනවා. මොකද මේ ගාථාව? සත්‍යාවිය ඕමට්ටෝ ඩයින් මානව මත්කේ ආමරාග පහනාය සතෝ විකූ පරිපදී කියලා. සත්‍යාවිය ඕමට්ටෝ සැපකින් පහර ලද්දකු මෙන් දෛනමානෝ මත්තකේ සිත්තකින් ගත්තකු මෙන් කාමරාග පහනාය කාමරාගයේ දුරුකර ගැනීම සඳහා සතිය වික්කෝ පරිපජේ වික්තුව උත්සාහ කරන්න වීරය කරන්න කියන ගැන දෙක තේරුම කවුද මේ දේශනා කළේ කවුද මේ ගාථා සඳහන් කළේ ඈ කවුද මේ ගාථා සඳහන් කළේ අවරේ නෑනේ. කොහොද දෙවියෙක් මේක කිව්වේ? බුදුහාරණේ මේක කිව්වේ. මේක මේ බුදුහාර වේතාව දෙවියෙක් මේ ප්‍රකාශ කරා. බුදුහාර මේක එහෙම අනුමත කරාද? බුදුහාමර සම්පූර්ණ මේක අනුමත කළේ නෑ. ප්‍රතික්ෂේප කළේ නෑ නේද? බුදුහාර පොඩි සංශෝධනයක් කළා ඊළඟට සඳහන් කරනවා. සත්‍යාවිය ඕමට්ටෝ ඩයිමානෝ මත්කේ සක්කාය දිට්ඨි පහනාය සතේ දීපෝ පරිපදි අර දෙවියන් ප්‍රකාශ කළේ හිතගිනි ගස්සෙක් වගේ කුලකින් අලින ලද්දකු මෙන් හිතක් ගිනි ගස්සෙක් මේ හිතගින්න නිවනට උත්සාහ කරන වගේ කුලක් ඇනිච්ච කෙනෙක් මේ කුල දු අලින් කරන්න බැරි උත්සාහය ගන්නට වගේ ඊට වඩා ඉක්මනට කාමරාගේ දුරු කරන මහන්සිකන කියලා බුදුහාමුදුරේක වෙනස් කළා බුදුහාමුදුරේ දේශනා කරනවා මුලකින් පහර ලද්දකු මෙන් හිතගිනි ගස්සකු මෙන් සක්කාය දිට්ඨිය දුරු කරන්න උත්සාහවන්ත වෙන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රාර්ථනා කරනවා. බලන්න මෙතන පොයි තරන්නම උත්සාහවන්ත වෙන්න ඕනද? මොකද බින්නතුනි මේ අවස්ථාව මෙතින් දැම රකින්න ඕනද? අපි හිතාගෙන ඉන්නව ඇතැම් විට අපට මෛත්‍රී බුදුහාමර මොන දෙහි කියලා. මෛත්‍රී බුදුහාමර නෙවෙයි පිළිදී ඇතැම්ට බුදුරු දහස් ගාණක් යයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණාද කියලා අපට අහන්නවත් වචනයක්වත් අහන්න ලැබෙන්නේ නැති වේ සමහර විට. ඒ තරම්ම වියකුරු සතර කැමිය අපි ඉන්නේ. එනිසා මේ අවස්ථාවේ මේ අවබෝධය ලබා ගැනීම එක තමයි බුදුහාමර ඉස්හාම අගේ කොට තියෙන වර්ණන කළ තියෙන්නේ. ඒක කාමරාගේ ප්‍රහීන කිරීම සඳහා බුදුහාමර අනුශාසන කළ තියෙන එක ගැටලුවක් නැහැ. නමුත් කාමරාගේ දුරු කිරීමද අමාරු සංකල්පයේ දුරු කිරීමද? කාමරාගේ දුරු කිරීමද අමාරු සංකල්පයේ දුරු කිරීමද? කාමරාගේ දුරු වෙන කොයි අවස්ථාවේද? කොයි මාර්ග කරවලද කාමරාගේ දුරු වෙන්නේ? ඈ? සුවන් මිදී. කාමරාගේ දුරු වෙන්නේ? එතකොට දැන් ඉස්සරහා ගාවේ නම් විවාහ වුණේ. කොහොමද එහෙනම්? කාමරාගේ දුරු වන්නේ අනාගතේ වීමේදී. සක්කායිජිගේ දුරු වෙන්නේ? සුවන් මිදී. එතකොට අමාරු සුවන් වෙන එකද අනාගතේ වීමද? අමාරු සෝවන් වෙන එක. ඈ සෝවන් වුණු කෙනාට අනාගාමී වෙන එක අමාරු නෑ. ඔව් සෝවන් වෙච්ච කෙනෙක් නැත්නම් භවන්නම් සම්මානාගයන් සීකට සඳහන් කළා ඒ වෙන කෙනාට භව 8ක් නෑ. ඉගෙන මට්ටමක තියෙන එක ඇත්ත. නමුත් මේක දුරු කරපු කෙනාට ආයි දුරුවත් භාවයක් අවශ්‍ය නැහැ. සෝවන් වෙච්ච කෙනෙක් ආයි දුරු කරගන්නවා නම් කෙනෙක් මුන නොගැසුණත් ඒ විතරක් නෙවෙයි අරෝපාවචර ප්‍රාර්ථනාව කියපු තුනයි පල්ලෙහට එන්නවත් නැහැ. අනිත් එක තමයි කරගන්න. සමහර සෝවන් වෙච්ච අය අරෝපාවචර ප්‍රාර්ථනාවක ලිපදෙලෙහි ජීවත් ඉරන් පානණිත් එක ලබා ගන්නවා. ඒකට කෙනෙකුට ඇදෙන්න ගැටලුවක් මේ රූපයක් නැති කෙනෙක් කොහොමද මාර්ගඵල ලබන්නේ කියලා. රූපයක් නැති කෙනෙකුට සෝවන් වෙන්න බෑ. අරපාචිරේ ධම්මලෝකෙ ඉන්න කෙනෙකුට සෝවාන් වෙන්න බෑ. නමුත් සෝවාන් වෙලා එහෙ ගියපු කෙනෙකුට අනිත් මාර්ගඵල ලබා ගන්න පුළුවන් උනේ. ඒකයි ධර්ම න්‍යායය. මොකද සෝවාන් වෙන්න නම් සෝතය තියෙන්න ඕනේ. අහන්නට තියෙන්න ඕනේ. අහන්නට ඕනේ. ශ්‍රුතවත් භාවයත් එකයි සෝතාපන්න වෙන්නේ. බුදුරේ කොච්චර අපිට ප්‍රශ්නාවක් තිබුණා දැන් බුදුරජාණන් වහන්සේ කාලේදී ඉහිලම ප්‍රඥාවන්තය තමයි ඉහිල ප්‍රඥාවන්තය බුදුරජාණන් කාලේදී ඈ ඔය සරුසාන්දු උපදේශ පරිපාලකය නමුත් එච්චර ප්‍රඥාවෙන් ත්‍රිවේදයේ පරතරට ගිහිල්ලා ඉතියා බුදුරජාණන් කාලේදී බුදුහාමරණ විතරක් ප්‍රඥාවෙන් දෙවෙනිච්ච කෙනා උපදේශ නමුත් ඒ උපදේශකව බැරුණා අනියම සංඥාව අවබෝධ කරගන්න ඔච්චර ප්‍රාඥාවක් බුදුමල කාලයක කෙනෙක් මාර්ගඵල ලබන නම් අනිවාර්යයෙන්ම මේ ධර්ම න්‍යාය තවත් කෘතවත් කාලයකින් අහන්න ඕනේ. මේ දේශනා කරන කෙනා දේශකයන් මාර්ගඵල ලබන ඉන්න ඕනේ. දැන් සමහර අය මේ වැරදෙන ලියමක් දෙනවා. දැන් බණ කියන්න මාර්ගඵල ලබාගෙනම ඉන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. හරියට ධර්ම න්‍යාය හරියට විස්තර කරනවා නම් මාර්ගඵල නොලබපු දේශකයෙක්ගේ ධර්මදේශනා පහල හිතවඩක වෙනකොට වන්නම් ඊට වඩා ඉහළ මාර්ගඵල ලබන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ කාලේ ඒ වගේ තිත්ති රාශියක් තියෙනවා. සමහර දේශකයන් වහන්සේලා ඇතුළත සෝතාපන්නයි. ඒ දේශකයන් වහන්සේගෙන් වණ අප උපාසිකවන් තකදා ගන්න දැන් අනාදාන. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වගේම අනුරාධපුර යුගයේ එක්තරා ත්‍රිපිටකධාරී බොහොම විශ්වාස ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේගේ සියගණන් ශ්‍රාවකයන්ගේ මාර්ගඵල ලාභය අය. නමුත් ඒ ගුරුහාමුදුර මාර්ගඵල ලබලා ඉන්නේ නැහැ. ශිෂ්‍යයන් රහසරි විදිය ගුරුහාමුදුර රහසරි ඉන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේගේ අභිමානයක් තිබුණා. වරදවා තේරුම් ගැනීමක් තිබුණා. උන්වහන්සේ රහත් වෙලා ඉඳලා. ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් මේක දැනුවත් කළා. දැනුවත් කළාට පස්සේ අන්තිමට ශ්‍රාවකයෙක් ළඟම ගෝලයෙක් ළඟම උපුටින්ගෙන් ඉඳගෙන අවතහන් ගත්ත මේ නිහතමානී ගුරුවරයා. අවතහන් ගත විතරක් නෙවෙයි එතනින් අවතහන් දුන්නේ නැහැ. දිගින් දිගටම යව්වා. එතන ස්ථානයේ තියෙන අතුම අයිති අත්හැරෙදී සාහතර වහන්සේ ධර්මම යව්වා. අන්තිමට මේ ඉස්තර විසුන් වහන්සේ අර ශිෂ්‍යයන් දහස් ගණනකට මේ ගුරුවරයා උඩාම වයසේ ඉන්න අවුරුදු 7 රහතන් වහන්සේගෙන් කමඨහන් ගත්ත උටට ඉඳගෙන. කමඨහන් ගත්ත විතරනේ තවත් 12 අවුරුද්දක් පණගත බවනා කළකන රහතුනි. ඒ වෙනි සිද්ධි ගැන පිළිතුරු ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මේ හේතුඵල න්‍යාය කියන එක තමයි වටිනාම දේ ලෝකෙ අපිට අහන්න තියෙන. මේක තමයි පින්තුනි බාර අර කියලා කියන්නේ මේකට. මහා බර කිමින් කියන කරන අන්තාපනා පිට. අපි ඇතැම් විට විවාහ ඉගෙනගෙන විවාහ පාරිසාති කරගෙන ලොකු රැකියා කරලා ලොකු ඉඩක නැන්නේ මරගෙන යාන වාහන අරගෙන අපි ඉන්න අපි හොඳට සතුටින් ඉන්න එක අපි හිතන්නේ. නමුත් පින්තුනි මාකට කියාගන්න මේ අවබෝධය ලබන කම් අපි සතුටෙන් හිටියයි කියලා කිව්වට පින්තුනි අපි සැමැලසම දුක් ඉඳලා ඉන්නේ. අපි මහා බරක් නෝද කියන්නේ මේ මාන්නයක් එක්ක මේ මහා බර පිණුතුනි කිමින් සිටීම තමයි බුදුදහමෙන් අනුශාසනා කරන්නේ. මේකට කියන්නේ බාර හර කියලා. බර කිමින් සිටීම කියන්නේ. හොඳයි පිණුතුනි සම්මාදිට ගැන අපි කෙටියෙන් සඳහන් කළේ තව ගැටලු තියෙනවා නම් මේ අතට අහන්නට පුළුවන්. ඇසිරීම නිරුද්ධ වීම කියන එක අවබෝධ වීමත් එක්කම ඔහුගේ යම් සිද්ධියක් විතර මේ තමයි ඔහුගේ ඇලෙන වැලෙන් දෙක අඩු වෙනවා. විනාශ වීම දැක්කයි කියලා අපට එක විට නිවැරදි අවබෝධයක් ලබා ගන්නවා කියලා කියන්න බෑ. සමහර විනාශ විතරක් දැකලා උච්ඡේද දෘෂ්ටිකපත් වෙනවා. මොහොතින් මොහොත විනාශය විතරක් දැකලා ඒ විනාශ වීම තමයි යථාර්ථය. ඒක ගැටලුවක් නෑ. ඒක අවබෝධ නොවීම තමයි ප්‍රශ්නේ. ඇත්තම දැන් ඕක තමයි අපි තේරුම් ගත යුතුද? හැබැයි ඕක විනාශය වීම දැක්කයි කියලා විතරක් අපි අවබෝධයෙන්පත් වීම සම්පූර්ණ නෑනේ. ඒ විනාශය දැන් ඇතන් විට මරණයෙන් පස්සේ සත්‍ය විනාශ වෙන ආකාරය සාමාන්‍ය කෙනෙකුට දැකින්න පුළුවන්. හැබැයි ඔහු හිතනවා නම් මරණයෙන් පස්සේ මොකුත් නැහැ කියලා. මොකද ඒක දෘෂ්ටියක්. ඒක උච්චයට යන්නේ. මොකද දැන් ලෝකේ ඉන්න අය නිතරම මේ අන්ත දෙකේ මේ ඉන්නේ. එක පිළිසක් කියනවා දිගින් දිගටම මේ සත්‍ය යනවායි කියලා. ආස දෘෂ්ටියන. ඒක හරිය නෝ වෙනසක් තියෙනවා. ඒක හරිය ගංගකඩ නේද? එක ගංගකඩ. එක ගංගකඩ එක තැනකට දෙවරක් වටින්නත් බැහැ. පතින පුද්ගලයෙකුත් නැහැ. දැන් හෙරක්ලිටස් කිව්වේ එක ගංගකඩ කෙනෙකුට දෙවරක් වටින්න බැහැ කියලා. ඒක හෙරක්ලිටස් කිව්වේ. බුදුහාමුදුරුවෝ කියන්නේ එක ගංගකඩ දෙවරක් වටින්න පුද්ගලයෙකුත් නැහැ කියලා. ඇත්තම දැන් මේ අවබෝධය කරා යන්නේ අපි ඒකාන වික්‍රම යෑමක් බව සත්‍යනාං විසුද්ධියා. ශෝක පරිත්‍යාණ සම්පතික්‍රමාය දුක්ඛ දෝමනස්සන්න අත්ංගමාය ඥාය කදිගමාය නිබ්බානස සත්‍යකිරියයි කියලා මේ අවබෝධය සඳහා වූ ඒකායන මාර්ගය තමයි මේ සතර සතිපට්ඨානය. මේ සතර සතිපට්ඨානය ඔස්සේ යන්නේ ප්‍රතිපලයක් වශයෙන් අවබෝධය ලැබීම. ඒ අවබෝධය ලැබෙනවා කියන එක නැතිවීම විතරක් නෙමෙයි ඇතිවීමත් වෙනකොට. ඇතිවෙන එක පැත්තකින් ඇතිවීම පේනවා, අනිත් පැත්තෙන් නැතිවීම පේනවා. මේ පෙනීම විතරක් නෙවෙයි මේ අනිත්‍යතාවයේ දැකීම නෙවෙයි නිවන කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා සංඥාය පස්සති අත නිබ්බින්නති දුක්ඛේ ඒස මක්ඛෝ ඉදුතිය. මේ අනිත්‍යතාවයේ දැකීම නිවන නෙවෙයි. අනිත්‍යතාවයේ දැකීම නිවනට මාවතයි. ඒ නිසා කෙනෙක් මේ කණිය වෙනස් වීම දැක්කයි කියලා නිවන් දැක්කයි කියලා හිතනම ඒක කරගන්න. මේ අවබෝධය තුළින් ඔහුට මොකද වන්නේ? නැගටිව් ෆිලෝසොෆි උපාදිනේ. මෙන්න පස් වෙනවන කප්පය. මේ අවබෝධයත් එක්ක මොහු කිසිවක් සාමාන්‍ය පිළ ග්‍රහණය කරගන්නේ නැහැ. ඇලියන් ගැටින් දෙක අඩු වෙනවා. මෙන්න මේ අන්ත දෙකෙන් දුරු වීමෙන් තමයි අපට සැපත හටගන්නේ. මෙන්න මේ අන්ත දෙකෙන් දුරු වීමෙන් තමයි අපට දුක නිරුද්ධ වෙන්නේ. එනිසා බුදුදහමෙන් ප්‍රධානම දේ තමයි දුක නිරුද්ධ කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වරක් මහණෙනි මම අතීතයේ දැනුත් මතුවට කරුණු දෙකක් විතරයි දේශනා කරන්නේ. අලගත්තු මතුවට දේශනා කරනවා. මොකද මේ කාරණා දෙක? මේ කාරණා දෙක තමයි දුක නැති කිරීමත් විතරයි කියන්නේ. එනිසා දුක නැතිවීමට තමයි මේක තියෙන්නේ. දුක නැතිවීමේ කුමක් හේතුවෙන්ද? මේ ඇලීම දුරු කිරීම හේතුවෙන්. මේ බින්දි බින්දි යන ස්වභාවය තමයි ඇත්තම යථාර්ථය. මේක තේරුම් නොගැනීම නිසා තමයි මිනිසා ඇතුළේ මේ සත්‍යය මෙච්චර බැඳිලෙන්නේ. අනමතකෝ යන වික්‍රේ සංසාරෝ කුපාපෝටි නපඤ්ඤායති අවිඥා නිවරණානං සත්තානං ඡන්හා සංයෝජනානං සංඝාවිසං සංසරිතං මමයි කියව තුම්මහ කන්ති පිළිබඳව දේශනා කරනවා. ඊටාම දීකු සතරේදී මුලක් රකිනෙන මේ සතරේදී සත්‍යයන් මෙතෙක් යන්නේ මේ මෙන්න මේ අවබෝධය නැති නිසා කියන එක. මේ තෘෂ්ණා නිසායි යන්නේ කියලා. තෘෂ්ණාව කියන්නේ කොහොමද මේ නිත්‍ය සැප ආත්මයෙන් බලන්න නිසා. අන්න ඒ නිත්‍ය සැප ආත්මයෙන් බලන පුබවතිය බලන අනවබෝධයේ දුරු කිරීම සඳහායි අපි මේ අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට බලන්නේ. ඒ වෙලේ මේ ප්‍රතිපලයක් විදියට අපට මේ ඇලීම් ගැටීම් දෙක දුර වෙනවා, ආශාව දුර වෙනවා. එක පැත්තකින් ආශාව දුර වෙනවා කියන්නේ අනිත් පැත්තෙන් ඒකට සම්බන්ධව තියෙන ගැටීමක් දුර වෙනවා. දැන් සමහර අය කියන මට කිසිම දෙයකට ආසාවක් නැහැ. නමුත් ඉතින් මට කේන් කියන විතරයි දින දෙක කියලා කෙනෙක් කියන්නේ නේද? මන්න ඕන දෙයක් දෙන්නම් මට කිසිම දෙයක් ආසාවක් නැහැ. නමුත් මට ටිකක් කේන් කියනවා අයුක් කියම පේන්න බෑ කියලා සමහර අය කියනවා නේද? මේ කියන්නේ මොකද්ද පේනතුනි? ඇතැම්කියා රූප වලට ආසා නොකරන වෙන පුළුවන්. භෞතික දේවල්. නමුත් ඔව් වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පහක් තියෙනවා. අහින් එකකට තියෙන ආසාවට වෙන පුළුවන්. නමුත් ඔව් ඒකේ අඩුවත් එක්කම අනිත් හතරට ආසා කරනවා. එනිසා සංකීර්ණ පංචපාදනස්කන්ධා දුක්ඛ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ජාති දුක්ඛ, ජරාති දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, ආත්මේ සංපයෝග දුක්ඛ ආදී කාරණා කියලා. බුදුහාමුදුරුවෝ කියලා මේක දැනකට අරගෙන කෙටියෙන් කිව්වා සංකීර්ණ පංචපාදනස්කන්ධා දුක්ඛ කියලා. දැන් ලෙඩවීම, මහලු වීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය කියන එක දුකයි කියන තැනතුනි ලෝකේ බුදුවරයෙක් පහල වෙන්න ඕනේ නැහැ. බුදුවරේ පාන නොවනක් තේරෙනවා නේද? අවබෝධය ලැබෙන්නේ කුමකින්ද? බුදුදහමේ අනන්‍යතාවය තමයි සංකීර්ණ පංචපාදනස්කන්ධා දුක්ඛා කියන එක. කෙටියෙන් ගත්තොත් එන උපාදානස්කන්ධයේ පංචකයේ දුකයි කියන කාරණේ මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕනේ. පංචපාදනස්කන්ධය කියලා කියන්නේ මොකටද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ තෘෂ්ණා දෘෂ්ටි මානවයෙන් ප්‍රපංච වශයෙන් ග්‍රහණය කරගන්නේ මෙන්න මේකයි දුක. දැන් ක්ණිකව අපි රූපයක් දකිනකොටම සිද්ධුනේ ක්ණිකව විස්තන්ත පංචකෙම හටගත්තා. ආයි හිතන්න වෙනවක් නැහැ. දැන් ඇසින් රූපේ දකිනකොට මේ හැයි ඒ රූපය රූපස්කන්ධය. ඒ පිටවන්ද ඇති වෙච්ච වේදනා වේදනාස්කන්ධය. ඒ පිටවන්ද ඇති වෙච්ච හැඳිනීම සංඥාස්කන්ධය. ඒ පිටවන්ද ඇති වෙච්ච චේතනාව සංස්කාරස්කන්ධය. ඒ පිටවන්ද ඇති වෙච්ච සිතිවිල්ල විඥානස්කන්ධය. අනිත් සම්බන්ධතාවය අනවරක් නේද? මේක ක්ෂණිකව අපි මගේ කියලා ග්‍රහණය කරගන්නවා. හොඳ ප්‍රිය දෙයක් ආවදී ඒක සැපයි දුබයි කියන හි ඇලෙනවා. තමා අකමැති දෙයක් ආවම මේක ගැටෙනවා. මෙන්න දුමහට ගැස් වාසයි. අපි අසමෙන් හිතනවා හොඳ රූපයක් දැක්කොත් ඒක හොඳයි. අප්‍රිය රූපයක් හදාගත්තොත් ඒක දුබයි කියලා. නමුත් වෙනතුරු මතක තියාගන්න මේ දෙකම දුක්. ඔව් අපි කියමු දැල් වෙන ගිනි බෝලයක මැද කවුරු හරි ඉන්නවා. වටේම ගිනි බෝලයක් තියෙනවා. ඒ ගිනි බෝලේ එක්කෙනෙක් දුවනවා කියන්නේ බේරෙන ගිනි බෝලෙම අනිත් කෙනා දුවන්නේ එකතන වාටි එකතන ඉන්නවා. කවුද වැඩි ප්‍රතිශත කියන්නේ? කවුද වැඩි ප්‍රතිශත කියන්නේ? දෙන්නම පිටිනවා. දෙන්නම පිටිනමයි. අන්නේ වගේ පිටින් අපේ මේ ලෝකයේ තුල යමකට ආශාවෙන් ඉන්නවනම් යමක ගැටෙමින් ඉන්නවනම් ඒ දෙකින්ම අපි දුක් විඳින එකයි කරන්නේ. ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කරන්නේ මෙන්න මේ දුකෙන් නිදහස් වෙමි මාවත ලෝකෙට දේශනා කරා. ඒ දේශනා කිරීමේ මාවතේ පළවෙනි පියවර තමයි සම්පපාපසකරණ කියන එක. සියලු පව් කරන්න එපා කියලා. මුලින්ම කරන්නේ අපාගත වෙන්නේ සත්‍යයෙන් අපාගත සත්‍යෙ මුදවනවා. ඊට පස්සේ කරන්නේ කුසල සුඛ සම්පදා පුණ්‍ය ක්‍රියා සඳහා කුසල ක්‍රියා සඳහා යොමු කරනවා. ඊට පස්සේ කරන්නේ සචිත්ත පරියෝධපරන් විද සමනය කරගන්නවා සමති දර්ශනා භවන මාර්ගය දේශනා කරනවා. අන්නේ කි ප්‍රතිපලයක හැකිරෙ තමයි මේ දුකෙන් නිදහස් වන්නේ. සාමාන්‍ය තින්දහම් කළා අපි විතර දුකින් විදේ කියලා. තින්දහම් කළා තින්දතුනේ අපිට සැකදී අපි විපාක ලැබෙනවා. දැන් මේ වගේ හොඳ ආත්මභාවයක් ලැබෙන තින්දල් අපු කරලා. නමුත් වෙනදී මේ ලැබਿੱච්ච දේ සැපත ලැබිලා කියනවා. නමුත් මේ සැපතින් ලැබෙච්ච දේ වෙනස් වෙනකොට හටගන්න දුක විපරිණාමයෙන් හටගන්න දුක නැති කරන්න මේ අතීතයේ කරපු කුසල කර්ම ශක්තිය ප්‍රබල නැහැ අපිට. අන්න ඒ සඳහායි සචිත්ත පරියෝධපන කිව්ව ආකාරයට ඊළඟ පියවරටම යන්න වෙන්නේ. හොඳයි, ඒ නිසා අපි වෙනස් වීම දකින්න කොහොමදයි? ඒක දකින්න එකක් යම් සිදුවීමක් තමයි. නමුත් ඒක කෙලවරක් නෙවෙයි ඇත්තෙන්ම. ඒක කෙලවර නෙවෙයි. ඒක තමයි ඒක යම් කිසි සමාධියක් වෙන්න පුළුවන්. නමුත් සමාධිය කියන්නේ බුදුදහම කෙලවර. සමාධිය කියන්නේ අන්තරයෙන් පටන් ගන්න අංග 8 කෙලවර සමාධිය කියලා තියෙනවා. නමුත් පිනතුනේ ඒක ප්‍රතිපදා විතරයි. අෂ්ටාංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහතේ ධර්මය සඳහන් කරනවා. මහා චත්තාරිත්‍ය සූත්‍රයේ සම්මා සමාධිය බුදුදහම කෙලවර නෙවෙයි. බුදුදහමේ තව පියවර දෙකක් තියෙනවා. සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. ඒ දෙක සාක්ෂාත් කරගත්තු සමය අපි නිවන් මාගේ අවසානයේ ගියානේ. ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. මායයා යනු සිටී ඇතිවන කෙලෙස්ද නැතිනම් මායයාද මායයන් යන පුද්ගල කොටාසියක් සිටීද? දැන් මේක අපි නිතරම සාකච්ඡා කරන මාතෘකාවක් නේද? ඔව් මායෝ පිරිනේ ගැන අපි ධර්මයේ සඳහන් කරනවා. ඈ මච්චු මාය, දේව පුත්ත මාය, අභිසංකාර මාය කොහොමද කියලා? එතන මේ එක මායේ විතරයි මේ කෙලෙස් කියලා කියන්නේ කෙලෙස් මාරක් තියෙනවා. ඒකට කෙලෙස් වලට මාය කියලා කියනවා. ඒ වගේම මාය කියලා දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය පුත්තලන්ට මාය කියලා කියනවා. ඒ වගේම සුසනස්තන කර්ම ශක්තිය රැස් කිරීම අදු සංකාර මාය කියලා කියනවා. මච්චු මාය මරණයට මාය කියලා කියනවා. ওই වගේ අර්ථ කීපයක් සඳහා මාය කියලා කියනවා. දැන් බුදුසහමේ සමහර වචන තියෙනවා අර්ථ කිහිපෙකින් යොදපු වචන තියෙනවා. ඒ එකක් තමයි මේ මාය කියන එක. ඒ වගේම තවත් එකක් තමයි අත්ත කියන එක. අත්ත කියන එකෙන් අර්ථ රාශියක් තියෙනවා. ඒ වගේම ප්‍රපංච කියන එක. ප්‍රපංච කියන එක සංකීර්ණ මාතෘකාවක්. ඒ වගේම ධම්ම කියන එක. ධම්ම කියන එක සංකීර්ණ මාතෘකාවක්. ඒ වගේම සංඛාර කියන එක. සංඛාර කිසාම සංකීර්ණ මාතෘකාවක් වුණා මේ කියන. මේවා විස්ලා විශ්ලේෂණාත්මකව තේරුම් ගත යුතු මාතෘකා. මේවා ඒකාංශිකව තේරුම් ගත යුතු තේරුම් ගන්න පුළුවන් මාතෘකා නෙවෙයි. ඒක ටිකක් ගැඹුරින් කරුණු විමසලා බලලා කොටස් බෙදලායි තේරුම් ගන්නට ඕන. ප්‍රශ්නයක් අහන දැන් මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම වීමේ ලංකාවේ බුදු සාසනය ආරම්භ වුණා. නමුත් ඊට කලින් බුදුහාමුදුරුවෝ වැඩම කළා කියනවා. ඒ බුදුහාමුදුරන් කාලේ වැඩම කිරීමේදී මාරකර ලබන පුණ්‍ය ශක්තිමත් අය නොසිටියාද කියන එකයි මම අහන්නේ. කෙනෙකුනේ බුදුරජාණන් වහන්සේ කලින් වැඩම කරපු ආකාරය ගැන ධර්මයේ සඳහන් වෙනවා. අපේ කෞද සාහිත්‍යයේ සඳහන් වෙනවා. යම් ආකාරයක දෙල්ල පියාහි පුරා විද්‍යාන්ත සාධකත් ඒ සඳහා තියෙනවා. ඒකේ ගැටලුවක් නෑ. ඒක පිළිගන්නවා. දැන් ඉතිහාසඥයෝ පිළිගන්න පුරා විද්‍යාඥයෝ පිළිගන්නේ. ඒක බෞද්ධයන් පිළිගත්තට පුරා විද්‍යාඥයෝ පිළිගන්නේ. සමහර බෞද්ධ පිළිගන්නේ නෑ. බෞද්ධ නාමින සමහර අය අවිස්සාර ගන්නවා. නමුත් බෞද්ධ නෞරත් සමහර පුරා විද්‍යාඥයෝ පිළිගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළා. නමුත් මේ කාලේ ශාසනය පිළිහිටුනේ නැහැ. නමුත් පිළිගහන ලංකාවට වැඩම කරලා පස්සේ ශාසනය පිළිහිටුණා නේද? මේක කවම යහන්නේ. එතකොට ඒ කාලේ පිළිතුනේ සැබවින්ම කදිත බුදුහාමර ධර්මය ප්‍රතිස්ථාපනය කිරීම අදහසින් නෙවෙයි ලංකාවට වැඩම කළේ තියෙන්නේ. මේ අවස්ථාවේ ඇතුළේ යම් යම් ගැටුම් කාර්ය සත්‍ය निराකරණය කිරීම සඳහා වැඩම කරපු ගමනක් තමයි වැඩම කළේ. ඒ කරන්නේ උන්වහන්සේ දැකලා තියෙනවා මේ බෞද්ධ සාහිත්‍ය ස්නාන ආකාරයට අනාගතයේදී මේ ශාසනීය සංකල්ප පිළිගන්නවා කියන කරුණ බුදුහාමර දැකලා තියෙනවා. පින්නතන බුදුහාමර කියන්නේ තුන් කාලයක දැනගෙන වැඩ කටයුතු කරපු කෙනෙක් බුදුහාමරට වැරදුනේ නැහැ මොකද? ඒ කාලේ එන ඇවිල්ලා බුද්ධ ශාසනය පිළිවෙල යන මේ ප්‍රමාදු මේ නැහැ මදවත් වීමක් උනේ නැහැ බුදුහාමර. බුදුහාමර තුන් කාලෙම බල්ල කටයුතු කළේ යම් යම් දැන් නිදුහාමර නිදුහාමර වැඩම කළා දැන් දේවදත්ත සෛත මාර්ග සදාහන් කළා නිදුහාමර රජතුමනි අනාගතයේ ලෝකේ මහා සූපේ හැදෙන මේ ස්ථානයේ කියලා රුවන්වැලි සෑය පිටුපස්සේ ස්ථානය ගැන සඳහන් කළා. ඊට පස්සේ මේ ජයන්තිස්ස රජතුමා සඳහන් කරන ස්වාමීන් වහන්සේ මම ලොකුම ධාගව හදන්නම් කියලා. නිර්මාණක රජතුමා ඔබතුමා කලබලයෙන් එපා. ඒක ඔබතුමාට මොනුගුරේ අනාගතය කරනවා. ඔබතුමාට ඊට වඩා වැදගත් කාර්ය බහයක් දැන් කරන්න තියෙනවා. ඒක දැන් කරන්න තියෙනවා. ඒ වගේ අභිඥාලාගේ රහතන් වහන්සේ ඉතාම බුද්ධිමත් වැඩ කළ කෙනෙක්. බුදුහාමුදුරුවෝ ගැන ඉතින් අමතෙන් කියන්න දෙයක් නැහැ. ඒ නිසා ඊටා නීරු හාමුදුරුවන් යන ශාස්ත්‍රාවේ කයිසිය හදන ධ්‍යානම මෙච්චර ශාස්ත්‍ර ප්‍රතිස්ථාපනය කරන් කරන් ශක්තිය නීරු හාමුදුරුවනේ යන ඉස්සරහ මාතම නීරු හාමුදුරුවන්ට කැමති කරන්න වෙන්නේ නැතුව. ඒ නිසා ඊටාම දුරදික බලන්නේ අවස්ථා රෝචිතව තමයි ස්ථාන සුත්‍රේ අවශ්‍යතාවය කියලා තියෙනවා. ඒ නිසා නිසි අවස්ථාවේදී ඉස්සේ කළා ඒ වගේම යම් යම් කාලවල සමහර දේවල් මේවත් අනිත්‍යතාවයට ලක්වන දේවල් බුදු දහම සත්‍ය කියන එක නිත්‍ය වුණාට ඒ සත්‍යෙ පිළිපදින අයගේ ලෝකය අනිත්‍යයි. ඉතින් ඒ එක්කගේ සත්‍ය මත ඉන්දියානු බුදු දහම අතුරු දහම් වුණා. නැවත කාලෙකදී හිටියා ලංකාවේ කලින් කරගෙන නැති වුණා. නැවත බුදු දහම පිටවගත්තා. නැවත වර්ධනය වෙන්න තියෙන. ඒ වගේ තමයි ස්වභාවයෙන් ඒ නිසා බුදුහාමුදුරුවෝ වැඩම කළා. ඒ කාලේ බුද්ධිමතුන් හිටියේ නැහැ කියලා අපිට කියන්න බෑ. බුදුමතුන් යන්ත් මතමකට කිය මොකද ඔය දැන් තුමන සමන්දේ කියන්නේ අපි සඳහන් කරන සාමාන්‍යයෙන් දෙවි කෙනෙක් කියලා කිව්වත් තුමන සමන්දේ කියන්නේ සුවන් උනායි කියන එක අපේ බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. එතකොට යමස්ත්‍ය පුජ්‍යලයන් සමාජයේ මානකම ලැබලා තියෙනවා. නමුත් බුදුහාර ධර්ම දේශනා කිරීම සඳහා ලොකු කැපීමක් ඒ අවස්ථාවේදී කළ නැහැ. ඒක උන්වහන්සේගේ ශ්‍රාවකයන් අනාගතයේදී ඊට පස්සේ කළ තියෙනවා. දැන් මේ යන මොහොතේ කෙනෙක් සිහිය නොමැතිව මිලියෝති. මරණය වෙන මොහොතේදී සිහිය නොතිබූ පුද්ගලයෙකුට ආත්මයක් තිබේද? ඒ සම්බන්ධව කියා දෙන්න. ආත්මයක් කියන එක නපුරවත් නැහැ නේද? එන්නේ බුදුහාමිගේ නැහැ නේද? අනාත්ම ස්වභාවයක් ඉන්නේ තියෙන්නේ. ඒ නිසා පුද්ගලයේ සිහියක් නැතුමත් ආත්මයක් කියන එක නැහැ. අනාත්ම දෙයක් තමයි ආත්මය කියලා අපි හිතාගෙන ඉන්නේ. දැන් මේ අහන්නේ දැන් නැවත ඉපදීමක් කියන කියන්නේ අහන්නේ. පින්නතුනේ සිහිය නැති වුණත් ඒ කියන්නේ භවංගයක් විදියට මේ සිහිය තියෙනවා. භවංග මොහොතේ තියෙන ස්වභාවයත් එක්ක සහ ඊට කලින් කියන්නේ අවසාන මොහොතේ තිබුණම නේ අවසාන මොහොතට කලින් අවස්ථාවක තිබුණම තමයි ඇත්තෙන්ම අභිධර්ම විදියට ගත්තොත් නැවත ඉපදීම සිදුවන්නේ අපි සුතිචිත්තිය කියලා කිව්වට සුතිචිත්තියට ආසන්න ඊට කලින් සිට තමයි බලපන්නේ මේකට නම් ලොකු වෙනසක් නැහැ. නමුත් සතියෙන් විදියක් වෙනතුනේ කෙනෙක් ඇතැම් විට මරණාසන්න මොහොතේ නැවත සිහි එනවායි කියන කාරණයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඔව් සිහි ඇවිල්ලා නේ යන්නේ. ඔහුට ඒ මොහොතේ දැනෙනවා ඇත. එහෙම වුණත් ඔහු අතීතයේ නිය ගියත් ඔහු නැවත ඉපදෙන්නේ නැති කියන කතාව නන්නේ. දැන් උදාහරණයක් ඇටියට දැන් දැන් අපි කියනවනේ දැන් සමහර බ්‍රහ්ම ලෝක තියෙනුනේ එක නොමැති බ්‍රහ්ම ලෝක අසංසත්යෙන්. ඒක නෑ කියන්නේ ඒක නිරුද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඒ සත්‍යයක් නම් දීප දෙනවනේ. අසංසත්යෙන් සත්‍යය හිතනයි හයිබ්‍රයි තියෙන්නේ. ඒ පුත්‍රය නැවත ඉපදෙනවා. ඒ කර්ම ශක්තිය මේ අවස්ථාවට ටික නිරුද්ධ කරගත්තු ගමන් ආයෙ නැවත ඉපදෙනවා. ඒ නිසා ඒ සත්‍යයක් නැවත ඉපදෙනවා නම් මෙතන සීහ නැති වෙච්ච ඉපදෙන පුත්‍රය ඉපදෙනවා නේද කියන කතාව ගැන අපට අමුතෙන් කියන දෙයක් නෑ. නැවත ඉපදීමක් කියනවා. නැවත ඉපදීමක් නොවන්නේ සංඥා වචන සම්පූර්ණ ප්‍රහින කරපු කෙනෙකුට විතරයි. දැන් එහෙමනම් ඉතින් කෙනෙකුට නිර්වෙන්දනය කළා කියන මොකද වන්නේ නැහැ. සතර මම මෙච්චර භාවනා වඩන්න ඕනේ නැහැ. ඉතින් දැක්කේ වඩන්න ඕනේ නැහැ. මේ ඊට සමාධි ප්‍රඥා වඩන්න ඕනේ නැහැ. එහෙනම් මෙහෙම අසුචයෙන් වෙච්චලාක මේ දීප නැවත ඉපදෙන්නේ නැත්නම් එහෙනම් නිර්වෙන්දනය කළා ඒ වෙලේදී මම මොනවාරි මියන් ඉදිරි සලසගෙන පුළුවන් කියන සතර දුක ඉක්මනට නැති කරගන්න ඕනේ. මේ අලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න ඕනත් නැහැ. ඊටාමක තේ මාර්ගයක් තියෙනවා. එහෙම වෙන්නේ නැහැ ඒක. ඊට පස්සේ මාර දිව්‍ය පුත්‍රයාගෙන අහනවා. දැන් ලෝකේ අධිපති භාවය දරන්නේ ආරණිමිත වත්තවත් දිව්‍ය ලෝකෙෙහි අධිපති දේව පුත්‍රයා දිගෙන අහනවා. ලෝකෙ අධිපති භාවය කියන එකක් නැහැ. ඒ ඔහු ඉන්න ආත්මභාවය කියන්නේ දිව්‍ය ලෝකෙෙහි අධිපති භාවය දරනවා. අධිපති භාවය දරුවයි කියලම සම්පූර්ණ පාලනය පොහොට කරන්න බෑ. ඒක නිලයක් විතර ඇත්තෙම. ඒ තනතුරක් කලින් කාට වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙරදෝ මාරදෝරු ඇත්තටම සම්මියාද නැත්නම් සිටිය යුතු කෙලෙස් පෙරදෝ වාද. දැන් මේකෙන් අපි බෞද්ධ සාහිත්‍යය සඳහන් කරන්නේ පෙරින්ම ආවයි කියන කාරණේ. දැන් සංහා රතිය රඳා කියන කාරණා සමහර සංහා කියන කෘෂ්ණාවට රතිය රඟව වගේ ලෝභ දේ සමෝහ වලට මේක සම්බන්ධ කරලා කියනවා. නමුත් වෙනතුනේ පෙරින්ම සම්මියෙක් ආකාරය තමයි බෞද්ධ සාහිත්‍යය විදිහට සඳහන් කරන්නේ. මොකද මේකට අදාළ සිදුවීම් රාශියක්ම තියෙනවා. දැන් මොකද බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ වස්වාරික මාර්ගය පුරාවෘත මහය බුදුරජාණන් වහන්සේගේ පිටපස්සේ ගමන් කරමින් උන්වහන්සේගෙන් සංවේලාම වරදක් තියෙනවාද කියන බැලුවා කියන එක සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මාර සංුත්තිය කියලා වෙනම සංුත්තිය පුත්‍යන සංුත්තිනිකයි. මේ සංුත්තිනිකයි සංුත්තිය කියනකොට නම් තේරෙන මේ වෙන පුත්‍යල ඉන්නවා කියන කාරණා. ඉතින් සමහර අය මේ හැම ලෝකෙම ඉන්නේ හැම ලෝක ඔක්කොම ලෝක මේකයි කියන ඔක්කොම සත්‍යය මෙතන ඉන්නේ කියලා අපි කියනවා. මේ කියන්නේ කිසිම අපි අනවබෝධයෙන් නැන්නේ කියන්නේ. අපි කොහොම වෙකින් කන්නේ අපිට පේන අපිට විශ්වයේ සත්‍ය අනුව මේ ලෝකේ හැමදේක්ම තියෙන්න ඕනේ කියලා. හරියට මාළු ටැංකියක ඉන්න මාළුවෙක් වගේ. මාළු ටැංකියක මාළුවෙක් ඉන්න මාළුවට කතා කරන්න පුළුවන් නම් බැරි වෙලාවත් අපි කතා කරන දේ ඇහෙනවා නම් ඒ මාළු ටැංකිය ඉන්න මාළුවට කිව්වොත් මාළුව මේ පියා වෙන සතුක් ඉන්නවා ඇවිදින සතුක් ඉන්නවා වාහනක් යනවා පාරවල් කිව්වොත් මාළුව කියන්නේ බොරුණකේ ඉන්නේ කියලා. ඒ වගේ තමයි අපට මේ විශ්වයන ක්ෂේත්‍රයේ තමයි භෞතික ලෝකය. නමුත් ඒ භෞතික ලෝකෙ ඉඳගෙන අපි නොපෙනෙන ලෝකයක් ගැන හෝ නැත්නම් අරූපාවචර බ්‍රහ්ම ලෝකයක් ගැන හෝ නැත්නම් හිතන මේ රූපාවචර බ්‍රහ්ම ලෝකයක් ගැන කිව්වම අපිට මේක ඇත්තටම තේරුම් ගන්න අමාරුයි. අපි ඇත්තටම මේක ප්‍රතික්ෂේප කරනවා. නමුත් වෙනසුනේ මේ අපට තේරුම් ගන්න බැරි නියමයි. නමුත් මේ සත්‍යයන් ලෝකේ තියෙනවා. දැන් අපිට පේන තියා ගන්න වතුර ටික. වතුර ටිකක් ගත්තාම අපි හිතන්නේ වතුර හැම වෙලාවෙම වතුර තියෙන භාජනයක් හොනේ කියලා නේද? දැන් වතුර භාජනයක තියෙනවනේ. අපි හිතන්නේ හැම වෙලාවෙම වතුර ටිකක් තියෙනවා නම් වතුර ටිකක් රැඳෙන භාජනයක් කියලා. ඒක ඇත්තද? ඒ වතුර ටිකම අපි අයිස් ට්‍රේ කියලා දාලා පිටකරින් ගාන පිටක රොසි භාජනයක් හොනද? ඊටක ලයිට් කැටයක් හදලා තමයි ඒකට භාජනයක් හොනේ කියලා නිකම්ම කන කියන්නේ. ඒ වගේම ඒ වතුර ටිකම අපි රත් කරවති. රත් කළා වාස්තුනොත් මොකද වෙන්නේ? භාජනයක් හොනද? අර භාජනයේ කිහිම වාස්තනය. ඒ නිසා වතුර ඒ අවස්ථාවට ගිරවමසින් කිනුට භාජනයක් හොන. නමුත් ඒක වාතය බවට පත් වෙනකොට භාජනයක් හොන්නේ. ඒක ඝන බවට පත් වෙනකොට එන්නේ නිකන් කියන්න පුළුවන්. ඒ අපිට පේන වතුර ගැනම නම් පේන දුන්නේ අපේ ජීවිතයත් එහෙමයි. මනුස්ස රෝතේ සාතිෂ්ඨ ඝනවට පිටසන් ලෝකයේ මේ අපිට පේන ලෝක දෙක අපිට මේ විදිහට පේනවා. එතකොට මේ අපිට පේන පිටසන් ලෝකේ උනස් වෙන තුන පිටසන් සත්තු ඉන්නවා. ජීවි ලෝකේ පිටසන් සත්තු ඉන්නවා. දෙවියෝ ආශ්‍රය කරන පිටසන් සත්තු ඉන්නවා. එතෙන්ද මේ සත්‍යය ඒ ආශ්‍රය සත්‍යය පිටසන් ආත්මභාවයමයි. නමුත් දෙවියන් ඇසුරු කරන පිටසන් සත්‍යයට මීට වඩා සත්‍යය කියනවා. අර දෙවියන් අහසින් යනකොටම ඒ දෙවියන් අහසින් යන නැත්නම් මේ අපේට නම් කියන්න පුළුවන්. මේ සත්‍යයන්ට මීට වඩා පහසු මහාන් පණ ලැබෙනවා. ඒ වෙනස තමයි මොකද? නමුත් මේ සත්‍යය පිටසන් ආත්මභාවයයි. ඒ නිසා දැන් අපි එකම ලෝකේ ගමු. දැන් අපි මනුස්ස ලෝකේ ගමු. මනුස්ස ලෝකේ දැන් ලංකාවේ මනුස්සයෙක් ඉන්නවා, ඇමරිකාවේ මනුස්සයෙක් ඉන්නවා, ඉතියෝපියාවේ කෙනෙක් ඉන්නවා, සෝමාලියාවේ කෙනෙක් ඉන්නවා. බලන්න ආත්පත් වෙනස් වෙන ස්වභාවයනේ. ඒ වගේ තමයි මනුස්ස ලෝකේ හැමනම් මේ තිරසංගත සත්‍යයන්ගේ මේ වගේ කෙනා වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් එකම ආත්ම භාවය ඒ ඔවුන් කරපු යන්නම් පරම ශක්තියනම තමයි ඒ තැන් ඉවර තියෙන්නේ. එනිසා මේ පසවර්ග මාර්ගය ගත්තත් මෙවැනි සත්‍යයන් ලෝකේ ඉන්නවා. අපර නොපෙනෙන සාපේමේවා ඇතැම් විටදී පාස් නොකරත් අප බුදුහාඳුරන් පිළිමඟ කතා වැඩි කරගත්තොතින් උන්වහන්සේගේ ධර්මය ගැන අපි විශ්වාස ඇති කරගත්තොතින් පිනතුනි මේව ගැන සැක හිතන දෙයක් නැහැ. මේව ගැන සැක හිතනවා නම් සැක හිතුවට වැඩකුත් නැහැ පිනතුනි. කරන්න ඕනේ නම් ධර්ම මාර්ගයේ ඉක්මනට වඩලා මේව නැද්ද ඇද්ද කියලා බලගෙන අභිඥා ලබාගෙන ඊට සමාධිගත කරගෙන අභිඥා ලබාගෙන බලන්න ඇත්තද නැද්ද කියලා. එතකොට නැත්නම් වන්න නැහැ කියලා කියන්නේ. නමුත් ඒත් වෙන දින අභිඥා ලාභයයක වැරදෙන කන් තියෙනවා. මහා සම්බුද්ධ සූත්‍රයේ කියවන්නේ ඒක හොඳට තේරෙනවා. අභිඥා ලාභයයත් වැරදි කර්මයේ පිළිබඳව වැරදි දෘෂ්ටි වටෙනවා කියලා. බුදුසසුනේ නෙවෙයි බුදුසසුනේින් බහැරවන්නේ. බුදුසසුනේින් බහැර යන ශ්‍රාවකයන් අභිඥා ලාභීව හිඳලා ඇතැම් විට උපේ නිවාසන ඥාන ලබාගෙන ඉතිරි ඥාන ලබාගෙන පරිචිත විඥාන ඥාන ලබාගත් සත්‍යයන්ට කර්ම චක්‍රය යන සිද්ධාන්තය ගැන වැඩෙනවා කියලා කරුණ සඳහන් වෙනවා. මහා කම්ම විභංග සූත්‍රය සඳහන් වෙනවා. ඒ නිසා අපි වාගේ සත්‍යෙන් වැරදින එක ගැන මොකෙන් ආයි කියන දෙයක් නැහැ. මේ සපඩ දැන් සිට මේ අවස්ථාවේදී ශ්‍රාවකත්වයේ පිළිදලා බුදුහාමර ගැන බලවත් ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ ධර්ම මාර්ගයේ අප්‍රමාදීව ගමන් කිරීම අපි මේ අවස්ථාවේදී කරගන්නවා. හන්ද අපිට දීරු ප්‍රශ්න එක නම් ආවත් නම් සමන යන තියෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ අවසාන අවස්ථාවේ අනුභව කරපු සූකර මද්දව පිළිබඳව මේ පිටුසුන අහලා තියෙනව නේද? මොනවටද මේ සූකර මද්දව කියලා කියන්නේ? හා? අද වර්ගයක් කියන්නේ ඇත්තටමද ඔය? බුදුහාමගේ ගෞරවයෙන්ද? කොහොමද අද වර්ගයක් කියලා දැනගත්තේ කවුද කියන්නේ? හා? ඔපෙනගෙන ඇත්තෙම දැන් වර්තමානයේ අට කතාව වෙනස් වෙන ඊට වඩා වෙනස් අදහසක් අට කතා ලියුණේ බුදුරජාණන්ගේ පිරණ කාලේ අවුරුදු 900 කට ගියට පස්සේ 910 කට ගියට පස්සේ අට කතා වල බොහෝ ධර්මයේ පිළිබඳව මතවාද තියෙනවා. ධර්ම පිළිබඳව විග්‍රහයන් අට කතා වල තියෙනවා. නමුත් මේ පිළිබඳව කියපු කරුණ ගැන වර්තමානයේ යම් යම් මතවාද තියෙනවා. අටකතාවේ දින මතයට වඩා වෙනස් මතයක් වෙන වර්තමාන ලෝකයේ දැනට පරිශන කළ ප්‍රයෝග තියෙනවා. දැන් මේ සූකර මද්දව කියන එක ඇත්තම හතු වර්ගයක් කියලා තමයි දැන් වර්තමානයේ පිළිගන්නේ. ඔය එහෙම අට කතාවල සඳහන් වෙනවා අට කතාවල එහෙමයි වෙන්නේ. ඇතැමිට වල ඒරුකානේ නායකයන්ගේ පොත්වල එහෙම සඳහන් කරලා තියෙනවා. ඒ අට කතා මත මේ කියලා තියෙනවා. නමුත් වර්තමානයේ මේ එක්තරා ආහාරයක් ලෝකෙ දැනට තියෙනවා. වර්තමානයේ මේක විග්‍රහණය කරන කෙනෙක් ටික එක ඉතාම අධික හතු වර්ගයක් තියෙනවා. මේ හතු වර්ගයේ පන්ති වර්ගය රටවල තාම තියෙනවා. මේ හතු වර්ගය හොයාගන්නේ ඌරන්. ඌරන් විසින් තමයි මේ හතු වර්ගය හොයාගන්නේ. සමහර අය කරන්නේ ඌරන්ව බැඳගෙන. ඌරන් අර අපි බන්ලා බැඳලා බැඳගන්නේ ධන් වලින්. ඒ වගේ ඌර බැඳගෙන කැලේ යනවා. කැලේ ගියාට පස්සේ මේ කැලේ පස් යට සමහර තැනට තියෙනවා. උපස්ස නැතමිට තියෙනවා. ඉතාම දුෂ්කර ප්‍රදේශවල මේ ඌරන් විසින් හොයාගන්නා වූ හතු වර්ගයන් කියලා මේක කියන්නේ. මේ විතරක් නෙවෙයි ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉන්ටර්නෙට් එකේ ට්‍රෆල් කියලා TRUSSLE කියන වචන ගහන බලන්න. අන්තර්ජාලය පාවිච්චි කරන්නේ ට්‍රෆල් කියන එක. ට්‍රෆල් and ticks කියලා. ට්‍රෆල් and ticks කියලා. ඒ කියන්නේ හතු මේ වර්ගය සහ ඌරන් කියන එක ගහන බැරුවත් වෙන්නේ. මේ පින්තූරත් එක්කම කියන වීඩියෝ පටස් එක්කම මේ කැලේ අරගෙන හත්තුව. මේ ඌරන් අරගෙන මේ හතු වර්ගය කරන්නේ. ඉතාම විලාසික ආහාරයක් මේක. ඒ ලිපිවලම සඳහන් වෙනවා මේක මිලක් සඳහන් වෙනවා. මේ කිලෝ එක රාත්තරලක දැන් ලංකාවේ ප්‍රමාණය ගත්තොත් හාත්තරලක වටිනාකම සඳහන් වෙනවා. ලංකාවේ මුල්ලෙන් ගත්තොත් ඉතාම අධික වෙනවා. හැබැයි මේ කිව්වොත් මේ පින්නත් විශ්වාස කරන්න කවුරුත් නැහැ. මේ රාත්තරලක මිල ලංකාවේ මුල්ලෙන් ගත්තොත් කෝටි 10යි කියලා කියනවා. බුදුරජාන් වහන්සේ කාලේ කිය මේ තුංග තරමාර පුත්‍රයා කියලා කියන්නේ අපිච්චේ ධනවත් කෙනෙක් කියලා කියන්නේ කෝටිපතියනේ ප්‍රකෝටිපතියෙක් කියලා කියන්නේ. කොහොමද මේ බුදුරජාණන් වහන්සේට අවසාන ආහාරය දීගන්න ලොකුමනාවක් ඉන්නද ලොකු සැරේ සඳහා අනිස්ථාන කරමින් ආපු කෙනෙක්. මේ ඉතාම මිලාදික වටිනා මේ හතු වර්ගය කියලා කියන රාගණ්‍ය සූත්‍රයේ සඳහන් වන මේ පොළොව ආරම්භයේදී ඇතිවෙච්ච හතු වර්ගය ගැන කියනවනේ. අන්න ඒ හතු වර්ගයේ ඉතාම මේ පොළොවේ සාරේම තියෙන හතු වර්ගයක් කියන්නේ. මෙන්න මේ හතු වර්ගයට සමාන වර්ගයක් කියලා තමයි දැනට අදහස. ඉතාම විලාසිතයි කියලා කියන්නේ. ඒකට මෙන්න මේ විලාසිත ආහාරය තමයි මේ චුන්ද පරමාර්ථ පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙනේ අන්තිම ආහාරය වශයෙන් පිළිගන්නේ. ඉතාම බලවත් උපදයක් මේක. ඇත්තෙන්ම දැන් වර්තමානයේ දේකන දැන් විශ්ලේෂණය කරන මේ පිළිබඳ අලුත්ම පොතක් ඉගෙනෙමින් මේ දවස්වල තියෙනවා. ඇමරිකාවේ කෙනෙක් කියව පොතක් මුද්‍රණයෙන් මේ දවස්වල තියෙනවා කියලා සඳහන් වෙනවා. The last meal of the Buddha kiya. Buddha kiya nan bahar tiga avasana hari kiya. Tama Buddha nene ka nikut tu nene. The last meal of the Buddha kiya. The making of kiya na hu ratwal gaana ka bhi illa. Pansi aadi ratwal gaana ka bhi illa. India adi Nepal mein sana karna hai kiya nene me sukra margin kiya. Vartamani Nepal kiya nene sukra margin kiya. Ihele maashan me hota gada. එනේ කැවුවකින් ගණන් දෙනවද හැබැයි පොට්ට කොහොම පොට්ටලු දෙන්නේ ඉතාලි මිලකට ආහාරයක් කියලා කියනවා. ඒත් මෙන්න මේ ආහාරය සාමාන්‍ය කෙනෙකුට මිලදී ගන්න කියන්නේ හිතන්නවත් බෑ. ඒත් මේ ආහාරයෙන් මේ ඉතාම ධනවත් කෙනෙක් වශයෙන් හිටිය මේ චුන්ද කර්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේට මේ පිරිනම් පාන ආසන්න මොහොතේදී මේ ආහාරය පූජා කරාය කියන මතේ තමයි අලුතෙන්ම මන්දිර වෙලා තියෙන්නේ. ඒක කොහොම වෙලෙ පිළිගන්න පුළුවන් සාධක තියෙනවා. ඇත්තම මෙන්න මේ ගැන හරියට නිරාකරණය වුණා නම් මේ ගැන වෙනම අපේ සාහිත්‍ය ගොඩනැගෙන්න තිබුණා. මොකද ඉතාලම බලවත් තීන්දුවක් මේ. මොකද සුජාතාව පිළිගන්න පෝයේ කිරිපිඬ ගාන්නත් මේ චුන්දතරමාර පුත්‍රයා පූජා කරපු මේ අවසාන ධානයස් කියන දෙක අතිශය ප්‍රබල පුතණ හැටියට ධර්මයේ සඳහන් වෙනවා. එනිසා මේ සම්බන්ධයෙන් ඇත්තමක වෙනම සාහිත්‍යයක් පවා අපේ ගොඩනැගෙන්න තිබුණා. මේ පිළිබඳව හරියට මතවාදයේ මුල් කාලිකම නිරාකරණය වෙලා තිබුණා නම් අර මස්කාර්ගයක් කියලා අදහසක් තිබුණ නිසා බොහෝ දෙනා කියන්න බය වුණා බුදුආරමට අකරවැයක් එදෝ කියලා. ඒක තමයි වුනේ. නමුත් වර්තමානයේ දැන් මේක පැහැදිලිවම ඔප්පු වෙගෙන යනවා මේක. හතු වර්ගයක් කියලා. නමුත් සාමාන්‍ය හතු වර්ගයකට වඩා වෙනස් මේක. අර ලෝකාරාම්පේ තිබිච්ච හතු වර්ගයට සමාන හතු වර්ගයක් කියලා තමයි වර්තමානයේ මම කියලා කිව්වේ. මේක නතුන් බලන්නේ ඉන්ටර්නෙට් එකේ බලන්න. ඔය ඒක හේතුන් කීපයක් තියෙනවා. දැන් ඒ ආහාරය බුදුහාමුදුරේ දේශනා කළා වෙනත් කාටත් මේක දෙන්න එපායි කියලා. දැන් මේක නත් අදහස් කීපයක් තියෙන එකක් තමයි මේ වගේ දානකට ඇත්තෙම බුදුහාඳුරමයි පුදුස්පුත්කලයක්. අනිත් ඒ තමයි මේ ආහාරයේ දෙවිවරු ඕජාව එකතු කරා කියලා සඳහන් කරනවා. දෙවිවරු දේව ඕජස මේ සඳහා එකතු කරලා සැසේ වැඩි කරා කියලා. නමුත් වර්තමානයේ නම් අපි එහෙම වැඩි කරන්නත් අවශ්‍ය නැහැ මේ ආහාරයේ ප්‍රභාවය මේ රසයේ පීඩන. එතකොට ඊ ආහාරයේ විරවණ කරන ශක්තිය කනිෂ්ඨයට නැහැ කියන අදහස තමයි සාමාන්‍ය තියෙන්නේ. ඒ කනිෂ්ඨයට මේකෙන් අපලයක් වෙයි කියන හැඟීමෙන් මේක අනිත්‍යයට බෙදන්න එපා කියලා බුදුමහර දේශනා කළා කියලා තමයි සාමාන්‍ය අපේ සම්ප්‍රදායට පිළිගන්නේ. නැත්නම් අනිත්‍යය කියන්නේ අමනාපයෙන් නෙවෙයි. අනිත්‍යය කියන්නේ කරුණාවෙන් තමයි මේ බුදුමහර පැලදින අනිත්‍යය තමයි ආනන්දහාමුදුරණ සඳහන් කළා. මා මේක පිරන්සාට පස්සේ සැතැම්බරි තුන්දර කර්මාර්ථයේ ඉතිරි දවගන්නේ මේ ආහාරය වළඳලා මේ එකේ කියලා ඉන්නේ සාමර බණ කියන්නේ කියලා. එහෙම නෙවෙයි කියන එක බුදුහාර මතක් කළා පිරන්සාට. එනිසා ඒ ඥානසංශ ගැන දේශනා කරන්න කියලා ආනන්ද හාමුදුරුවෝ විශේෂ පිළිමකුත් කරපු දානවා. එනිසා ඒ ආහාරය නිසා නෙවෙයි බුදුහාර ඉඳ කලින් ආරසංස්කාර අත්හැරලා තිබුණු තුමාට කලින්. ඒ දන්නේ බුදුහාරන්ගේ පරිවිතුමුච ආබාධය තිබුණ එක මාසයක් විතර කලින් නම් තිබුණේ. ඒ ආහාරය නිසා හදගත්තු දෙයක් නෙවෙයි. දැන් සමහර අය කියන මේ ආහාර නිසා ඒ කුසේ රෝගියකට ගැටි කියලා. නමුත් එහෙම දෙයක් නෙවෙයි. මේ වැරදි අර්ථකථන වලින් කියලා තියෙනවා. නමුත් ඒ වාක්‍ය ධර්මානුකූලව විග්‍රහ කරලා අපි කරමු හොඳයි. හොඳයි අපිට අසන නම් මේ නවතන. කාරණා තියෙනවා. කාලය ඇද ප්‍රශ්න නැද ඔව් අහෝසි කර්ම ගැන දැන් කර්ම හතරක් කියන්නේ ධර්මයේ සඳහන් වෙනවා දිෂ්ඨ කම් වේදනීය කර්ම උපපාද වේදනීය කර්ම අපරම්පරි වේදනීය කර්ම සහ අහෝසි කර්ම කියලා නමුත් විනෝසිනා අභිධර්ම ග්‍රන්ථවල මුල් කාලය අර මුල් තුන විතරයි තියෙන්නේ දිෂ්ඨ කම් වේදනීය උපපාද වේදනීය අපරම්පරි වේදනීය කර්ම මුල් කර්ම තුන විතරයි තියෙන්නේ මුල් මුල්ම දේශනාවල පස්සේ කාලේ තව කාරණයක් එකතු වෙලා හොස් කරන කියලා. හැබැයි ඒක පෙළගහමට සම්පූර්ණයෙන්ම විරුද්ධක් නැහැ. ඒක යම් යම් විදියක අනුකූලතාවයක් තියෙනවා. අහොස් කර්ම කියන්නේ අපි කරන කර්මයන් සම්පූර්ණ අහොස් වීමක් නෙවෙයි. සමහර කර්ම අපි කළා තිබුණත් ඒ කර්ම සියල්ලම විපාක දෙනවා කියන එකක් නැහැ. ඇතැම් විට ඊට කලින් හදි කර්මස් හේතරෝතින් අරහත් භාවය ලබාගෙන පිරණ සෑවතින් එතෙක් කියන විදිහ නැති අනෙක් කර්ම ටික අපි අහොස් කියලා යනවා. ඒ කර්මනේ මේ අහොස් කර්ම කියලා කියන්නේ. එනිසා මේ මොහොතේ අපි හිතනවානේ අපි කරන කර්ම අහෝසි වෙයි කියලා. අහෝසි වෙනවා නම් වෙන්නේ අපි නිවන් දැකලා පිරුණ පානකොට ඒ අතීතයේ කරපු යම් කිසි කර්ම අපට විපාක දෙන්න කාලයක් නැති නිසා ආපස්සට යනවා නම් ඒ වගේ කියලා යනවා නම් එවැනි කර්ම වලටයි අහෝසි කර්ම කියලා කියන්නේ. දැන් අනුලමන අනුගුරු මිනිසුන් සිය ගණන් ඝාතනය කරනවා. නමුත් උන්වහන්සේ කර්මස්කේ කරනවා. අර සියලුම කර්ම විපාක දෙන්න අවස්ථාවු නෑ. නමුත් සියලුම කර්ම අහොස් කර්ම වෙන්නේ නෑ. යම් ප්‍රමාණයකට උන්වහන්සේ පිරන් පාන කන්නේ වගේ විපාකෙින් සිද්ධ වුණා. අංගල මල හාමුදුර පිට පාටි වැඩම කරනකොට ඇතම් අවස්ථාවල සමහර අය වෙන සතුන්ට ගහන ගල් ඇවිල්ලා වදිනවලු අංගල මල හාමුදුරන්ට. අර කර්මයේ බලවත් නිසා. සමහර අවස්ථාවල උන්වහන්සේ මේ පෙරහැරගෙන ඇවිල්ලා තියෙන ගහන ලැබිලා නෑ. බොහොම අමාරුවෙන් මේ කර්ම වල විපාක යන්න මත්තන්ම ඉහෙල තියෙනවා. කියලා මහත් කර්ම නෙනේ. නමුත් ඒ සියලුම කර්ම විපාකුන්නේ නැහැ. ඒ විපාක නැති ප්‍රයෝග සාමාන්‍ය අහෝසි කර්ම යටතේ අයිති කරනවා. ඒක දෙක ගම වේදිනේ කර්ම කියන්නේ මෙලෝදීම අපට විපාක දෙන කර්ම. දැන් අපි කරන කර්මයන් වලින් සැලකිත ප්‍රමාණයක් අපිට මෙලෝදීම විපාක වේදි දෙනවා. දැන් අපි අධ්‍යාපනය කියන්නේ නැත්නම් අපි හොඳට මහන්සි ඉගෙන ගත්තොත් අතීතයේ හැමතැන නුවණක් අපට ලැබුණා වර්තමානයේ කර්ම ශක්තිය තමයි විපාක ආන්නේ. වර්තමානයේ කොහොම මහන්සිලා දැනෙමින් දැනෙව් කියනවනම් ඒ කාරණාවල ප්‍රතිඵල අපිට මෙලෝදිම තියෙනවා. අපි වර්තමානයේ අනිත්‍යක සුහඳ වෙන්නව නම් අනිත් පැත්තේ අනිත්‍යක සම්පූර්ණ සුහඳ වෙන්නවා. අපි අනිත්‍යතර කරුණාවයි මෛත්‍රිය සලකනවා නම් ගන් දෙනවා නම් අනිත්‍යයේ ලොකු ප්‍රසාදයක් අපිට නැති වෙනවා. ඒක දෙකම වේදිනේ වශයෙන් හට ගන්න මේ. අපි නිතරම අනිත්‍යර ද්වේෂ කරනවා නම් අනිත්‍යයේ ජීවිතයට බාධා කරනවා නම් අනිත්‍යය ගන්න නොගෙන ඉන්නවා නම් වැඩි කියන දරුව නොකරනවා නම් එතකොට අපි අනිත්‍යයේ මේ වගේම නිඳා අමහසට ලක් වෙනවා. මේ බොහොමයක් විනතුනි දෙකම වේදිනේ කර්ම. ඒ නිසා අපි දෙකම වේදිනේ කර්ම ගැන දැනට තියෙනට වඩා විශ්වාසයක් ඇති කරගන්න ඕනේ පිළිතුරු. මේක ඉතාම වැදගත් කාරණයක්. බොහෝ දෙනා මේ උපපජ්ජ වේදිනේ සහ අපරාපරි වේදිනේ කර්ම ගැන විතරක් හිතලා තමයි වැඩ කරන්නේ. නමුත් අපි කරන බොහෝම කර්මවල විපාක මෙලොවදීම තමයි ලැබෙනවා. නිසා ඉන්න කාලේ හැකිතා කණිත දුපකාරී වෙන්න. හැකිතා කණිත වැඩ සලකන්න. වැඩි දෙමපිනුන සලකන්න. ලෙඩවල ඉන්නවා නම් හැකිතා බෙහෙත් දෙන්න, අරගෙන දෙන්න. ලේදන් දෙන්න පුළුවන් නම් ලේදන් දෙන්න. මේ වගේ පින්නම් හැකිතා කරන්න කරාට පස්සේ විපාක හැකියට මෙලවදීම සමන් නිරෝගී වෙනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න අනිත් කෙනාට උදව් කරන්න. තමන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. රැකියාව කරන කෙනෙක් නම් තමන්ගේ සමගාමී රැකියාව කරන අනිත් කෙනාට හොඳට උදව් කරන්න. එතකොට තමන්ටත් හොඳට උසස් පිළ ලැබෙනවා. අනිත් කෙනෙකුට ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. කිසියම් වෘත්තියක් කරනවා නම් ගුරු වෘත්තියම වේවා, වෛද්‍ය වෘත්තියම වේවා, එදිතේරිය වේවා, ඉස්සාව සිංහලෙන සිංහන් වේවා. ඒව හැකිතා හොඳින් කරන්න. එනි ආනිසං තමන්ට නිරෝධීම ලැබෙනවා. ලොකු කුසලයක් මේ කරන් තමයි. එනිසා ජීවිතාම වේදෙනිය වශයෙන් අපට මුවා කර්මල ප්‍රතිඵල නිරෝධීම ලැබෙනවා. ඒ ලැබෙන කර්මයේ ඇත්තෙන්ම මේ විපාක වලින් ප්‍රධානම අනිසංසය තමයි අපට නිරෝධීම පින්නතුණි අපට මානසික සුවයක් ලැබීම. ඇතැමිට ජීවිත යෝම් වයසේදී අපිට ඕනෙ විදිහට ඉන්න පුළුවන් කියලා අපි ඇතැමිට අපි අතින් වැරදි අපි සිදු කර ගන්නවා. නමුත් අන්තිම කාලේ වරේට පින්නතුණි මේ ඔක්කොම මතක් වෙනවා අපට. හරියට වීඩියෝ ගත කරපියවක් වගේ, පටිගත කරපියවක් වගේ මේ ඔක්කොම මතක් වෙනවා. මතක් කළා හරිය සංවේගයක් හටගන්න යන්නේ මගේ අතින් මේ වගේ වැඩ සිදු වුණා නේද? දැන් නම් මම මේ දැන් තියෙන අවබෝධය තිබුණා නම් මම මේවා කරන්නේ නැහැ නේද? ඇතැම්පිට ලෙඩ වෙනා මහලු වෙලා එක්සැංගල ඉනකොට මේ ඔක්කොම මතක් වෙනවා. ඒ නිසා මේ තුලින් ඇතැම්පිට අන්තිම කාලේ බොහෝ දෙනා දුක් වෙනවා. එවැනි දේවල් නොකර ඉකනම් කොච්චර හොඳයිද කියලා. ඒ නිසා තමයි හැකිතා සමගි ජීවිතෙන් දෙකදම වේදනීය කර්ම ගැනම හැඟීමෙන් මෙලවදී හැකිතා මුලින් ඉන්න හැකිතා කලිතට උදව් කරන්න. ජීවිත වෙනාගේ ජීවිතයට කිසි විදකත් බාධා කරන්න එපා. විශේෂයෙන් අධ්‍යාපනයේ දිරින්නට උදව් කරන්න. අධ්‍යනයේ දිරින්නට කලකන්න. ඒ වගේම වැඩිහිටි දයන්ත ස්වාමීන් වහන්සේට හැකිතා ගරු කරන්න. බුදුහාමුදුරගෙන ඉතාම ගෞරවයෙන් ඉන්න. ඒව තමයි මෙලවදීම හොඳ අපි විපාක සතුට ලැබෙන කිහිපුණ කර්මයි. මේකයි. ඒක ඒකාන්ත මොහොත කියන්නේ බෑ. දැන් උදාහරණයක් ඇටියට අනාගමිත කෙනෙක් ඉන්නවා. අනාගමිත කෙනා ප්‍රථම ධානය ඉතරේ නැවගින් තියෙනවා. අනාගමිත වෙන හැම කෙනෙක්ම සුද්ධාවත් යන කෙනෙක් නැහැ. අනාගමිත කෙනෙක් හතරෙන් ධානය දක්වා දින කරොකින් තමයි සුද්ධාවත් යන්නේ. අනාගමිත වෙන කෙනාගේ උපත තීරණය වන ධානයත් එක්ක. ඒ නිසා අනාගමිත කෙනෙක් ප්‍රථම ධානය ලබාගින් තියෙනවා. ප්‍රථම ධානයට හේතු වෙන මුල්ම බ්‍රහ්මපාලයිසයි බ්‍රහ්මපුරේ කියන්නේ මුල් බ්‍රහ්මලෝකයෙන් එන තමයි ඉපදෙන්නේ. නිසා කුසලකයෙන් ධානය ප්‍රබලයි. අනිත් පැත්තෙන් සෝවාන් ධර්මියනන් ඒක නම් මාර්ගවල නොබල තිබුණත් මනි විලාස තිබුණත් කිසිම විට බොහෝ අපහසුත වෙන්නේ නැහැ. සෝවාන් එක කෙනෙක් අදින්නේ නියගය. දැන් මහා නාම සාක්ෂි අහන බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අපි නිකරම විවිධ විදිය රාජකාරී කටයුතු අපි කරමින් ඉන්නේ. ඉතාම සංකීර්ණ රාජ්‍ය වන අපි නියම නියමයි. හැබැයි මෙතන අපි රටවැසියන්ට දඬුවම් කරන සමහර වෙලා ගන්න. ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවක අපි නිය ගියෝතින්. මා නිය ගියෝතින්. මගේ පරලෝකජය මොනවද කියලා කියනවා. බුදුහාර ලක්ෂණ කොමාදිය කනා කරනවා. මහා නම සාක්ෂිය. යම් කිසි ගහක් තියෙනවා. ඒ ගහ තියෙන ගංගාවක් පැත්තට නැමිලා තියෙනවා. කිසියම් ගහක් තියෙනවා ගහ ඇලවෙලා තියෙන ජලාශයකට. ඒ ගහ කොයි පැත්තෙන් කැපුවත් ගහ රැගෙන කොහටද? ගහ රැගෙන ගඟ තමයි. අන්න ඒ වගේ තමයි සෝවන් වෙලා ඉන්න කෙනේ කොයි තරම් කිසිම අවස්ථාවක මිය කියන්නේ. ඔව් සුභතියට තමයි යන්නේ. ඔව් කිසි විදකට සමාකට වෙන්නේ. ඒක නියත ධර්මතාවය. ඒ කුසල පැත්තෙන්. අකුසල පැත්තෙන් ගත්තොත් පින්නතුනේ ආනන්තරය කර්ම සහ නියම මිත්‍යා දෘෂ්ටි කියන කාරණා හය. මානරීම, යානරීම, දේශ සිතින් බුදුරජාණන් වහන්සේගේ ලේතවීම, රහතුන් මැරීම, සංඝ වේදේ සහ නියත නිත්‍යා දෘෂ්ටි කියන මේ කාරණා හය. මේ කාරණා හයෙන් යම් කෙනෙක් හයෙන් එකක් හෝ කීපයකින් යුක්ත නම් ඒ පුද්ගලයා අල්පයක් නිරේ දුක් විඳින වෙනවා. ඒක නියතතාවයක්. හැබැයි අනිත් පැත්තෙන් එකක් තියෙනවා. දැන් මාර්ග ඵල ලබාගෙන කෙනෙක් අනුතර කර්ම කරෝ කියන මොකද වෙන්නේ? දැන් දේවදත්තහා අමෘත ඥාන ලබා ගන්න කිව්වේ. ඥාන ලබා ගැනීම කියන්නේ කෙනෙක් ආනන්තර කර්ම කරොත් මොකද වෙන්නේ? ඥාන ලබා ගත්ත කෙනෙක් අය ආනන්තර කර්ම කරනකොට ඥානෙන් පිරෙන්නේ නැහැ කියන්නේ. ඥාන සහිතව කරන්න බෑ. ඥානෙ පිරෙනවා. දැන් දේවදත්තහා අමෘත ඥානක් තිබුණා අවිඥාක් තිබුණා. තත්ත්වම වේශිකයන් ගන්න පුළුවන් කම තිබුණා නේද කියලා කරන්නේ. නමුත් ඒ ඔක්කොම පිළිල ඥානතර කර්ම කරනකොට මානසිකත්වය පල්ලයට වෙනවා චිත්ත සමති නැති වෙනවා සම්පූර්ණ. එතකොට ඥාන කොහොමද නැති වුණා? ඊට පස්සේ ප්‍රබල වාණි අර ආනන්දන කර්ම. අනිත් පැත්තෙන් මානකර ලැබුවෙන්නේ කිසි විටක අපාගත වීමට හේතු වන කර්ම කරන්නේ නැහැ ඔහු. ඒක නියත කාර්යයක්. මානකර ලැබී ඉන්නේ කිසි විටක සතර අපායට ලක් වීමට හේතු වන කර්ම හයින් සිටින් වචනයෙන් කියන මේ තුන් දෙනෙක් කිසි දෙයක් අතෝ කරන්නේ නැහැ. ඕක තමයි ඉහළම කර්ම පිළිබඳව තියෙන සිද්ධාන්තය. අනිත් පැත්තෙන් අපිට හිතනවා කර්ම වල කරවකින් කුසල කර්ම අකුසල කර්ම ද විපාක දෙන ඉස්සෙල්ල කියලා. ඒක පිළිතුරේ අපට එක විදිහට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්න පුළුවන්කම තියෙන්නේ බුදුවරයෙකුට විතරයි. අභිඥානාදී වෙනකොට මේ දෙන තීන්දුව වර්ධනය පුළුවන්. ඒක ඒකාන්තව අපිට කියන්න බෑ. නමුත් වැඩිපුර කුසල කරපුවම වැඩිපුර සුගතිය යන ස්වභාවයේ තියෙනවා. වැඩිපුර අකුසල කරපුවම වැඩිපුර සුගතිය යන ස්වභාවයේ තියෙනවා. නමුත් හැබැයි මෙතන කුසල කරපුවම සුගතිගාමී අවස්ථාවක් තියෙනවා. අකුසල කරපුවම සුගතිගාමී අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ කුසලය අකුසල කළා සුගතිගාමී වුණාට ඒ සුගතිය extra ප්‍රබල නැහැ. හැබැයි මෙතන අංගවිකලාදී ආබාධන උත්සයිබ දෙන්නේ එතනට අකාලිම යනවා. ඒ වගේම කුසල කරලා අපාගත වෙනා ඉන්නවා. කුසලය දින නිසා අපායේ හැදිවත් ඉන්නේ ඉක්මනට නැදන්නේ සුගති ගාම වෙනවා. අනිත් පැත්තෙන් ඊක කාලයක් සිටියත් ත්‍රිසංගත ආසම්භාවක අධි සිටියත් ඒ උපරිම සැපත විඳිනවෝ. දැන් බල්ලේ බල්ලේ පුරා හොඳ දැනග ඉබදෙන්න හොඳ පින් කරද්දක් දු. ඒ වගේ පැත්තක් තියෙනවා. එතන තමා කරන කුසලයම වකුසලය. බුදුන දේශනාස්තලා මාව මන්නේක පාපස්ස නමන්තං ආගමිත්‍ති. උද බින්දු නිපාතේන උද කුඹුව විපුරති කෝරති බාලෝ පාමන්ත සෝගසෝකම් යාචන කියලා. අකුසලය සුළු වූ වාක්‍යන කාලපියක් කියලා කිසි වෙනක නිග්‍රහ කරන්න එපා කියලා දේශනා කළා. උනා වූ අකුසල එකතු වෙලා කලක් ඇති මහා අකුසලයක් බවට පත් වෙන පුළුවන්. අකුසලය පොඩි පොඩි අකුසල කරන මහා අකුසල ගොඩක් බවට පත් වෙන හේතු නම් සමාන නිරේත අධිගෙන යනට පුළුවන්. ඒ වගේම දේශනා කළා මා මන්නේක පුඤ්ඤස්ස නමං සංආගමිස්සති උද බින්දු නිපාතේ න උද කුඹෝ විපුරති පෝරති දීරෝ පුඤ්ඤස්ස තෝක තෝකම් යාචනා කියලා. කුසලයේ පින පොඩියේ කියලා ස්වල්පේ කියලා නිග්‍රහ කරන්න එපා. කුසලයේ ටිකෙන් ටිකාරි පින ටිකෙන් ටිකාරි කරලා කාලෙකදී මහා පුණ්‍යවන්තේ පාට පත් වෙන පුළුවන්. ඒ නිසා කුසලයේ අකුසලයේ දෙකම නිග්‍රහ කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා හැකිතාක් හැම මොහොතකම කුසලයේ වැඩි දියුණු කරගන්න අකුසලෙන් හැකිතාක් අක්මි දෙන්න තමන්ගේ විපාක අනිත්‍යස අනිවාර්යම නැවෙනවා. දැන් ඔයි ඔයි ඔයි ප්‍රශ්නෙම බුදුරජාණන් වහන්සේ කාර්යයෙන් ගුවා ලෝණ පළකල සූත්‍රයක් තියෙනවා. ලෝණ පළ සූත්‍රයේ දෙවි ප්‍රශ්නෙම ඔය එක සමාන අකුසල දෙකක් කරනවා. එක සමාන අකුසල දෙකක් කරන කෙනා එක්කෙනෙක් සුගති ගාමි වෙනවා එක්කෙනෙක් දුගති ගාමි වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ස්වාමීන් මේ ආකාර දෙකකින් විස්තරෝනි. එක්කම අකුසලය කරන දෙන්නෙක් ඉන්නවා එකෙනෙක් යකුසලෙන් අපායට අරගෙන යනවා එක්කෙනෙක් අපාගත වෙන්නේ සුගති ගාමි වෙනවා. දෙන්නම කරන්නේ සමාන අපකර කරා. බුදුරජාණන් වහන්සේ කියන ඔය ස්වාමීන් වහන්සේට හේතුව මොකක්ද කියලා. බුදුහාමුදුරුවෝ මේකට ලස්සන උපමාවක් දේශනා කළා. මොකද උපමාව ලුණු කැටේ උපමාව ලෝණ පණ කියන්නේ ඒක. ලෝණ පණ සූත්‍රය. මේ සමාන ලුණුකට දෙකක් අරගෙන එක ලුණු කැටයක් ගන්න පුඩා වාදනයකට වීදුරුවකට වගේ. අනිත් ලුණු කැටයක් ගමකට දාන්න. ගාල පිය වෙන්න හරි. දියුණුවට පස්සේ රස බලන්න. ගඟට දාපු ලුණු කැටෙන් ගඟේ වතුර බිඳුවක් අරගෙන දීප ගාලා බලන්න උනස් තීරේ කියලා. දුන්නා තියෙනවද? දුරස්ස නෑර කුඩා වාහින්ද දාපු වතුර ටිකක් අරගෙන බලන්න. දුරස්ස තියෙනවා. අන්නේ වගේ තමයි සමහර අය අර වාහින්ද දාපු වතුර වගේ ලුණු කැටි වගේ. කියන්නේ පිටලේ බලවත් නැහැ. එකම අකුසල කර්මයෙන් ඇතැම්කේ ඒගොල්ලන් දුක දාමි වෙනවා. කුසලිය බලවත් නැති අය. නමුත් සමහර ඉන්නවා අර ගංගාව වගේ කුසලිය බලවත්. වැඩි දුරම කර කල්පී. ඒ අතර අරයා කරපු වගේම අකුසලිය කුසල. නමුත් ඊ අකුසල අර ගංගර ගාමුළු උන කැටි වගේ ඉස්සර දැනෙන්නේ නැහැ ඒක. ඉතින් කියන්නේ විපාක නැtei කියලා විපාක පස්සට ලැබෙනවා. නමුත් ඊට වඩා කුසලයේ ප්‍රබලයි කුසලයක් අනි විපාක දෙන්නේ. ඒ නිසා ඒක නැත්නම් අපහසු වෙන්නේ නැහැ. ඔය අර්ථසාරජ්‍ය මහාසාරජ්‍ය කියලා කියනවා. ඒක බොහෝ වෙලට ආනන්තර කර්ම සහ හරමේ ඥානපත්යෙන් තමයි මහේ මහාසාරජ්‍ය යන්නේ. මහාසාරජ්‍ය තුනක්ලා දෙකට බෙදෙනවානි. අර්ථසාරජ්‍ය කියලා හැදෙන කියන අනිත් ඊට පල්ලිය මැද මේවා. ඒ අල්ප සාවාදී වෙන ඔය වෙනස තියෙනවා. අර මහා සාවාදී නැසාවේ නියත පහලක් තියෙනවා. මගපරණාදී කෙනා සුභිකාමී වෙනවා. ඥාන ලැබුව කෙනෙක් නම් බ්‍රහ්ම ලෝකේ යනවා. ඊට අදාළ බ්‍රහ්ම ලෝකෙට යනවා. ඒ වගේ මානසික කර්ම සහ නියති විද්‍යා දෘෂ්ටි කියන කරුණ එන්නේකට වැටලා තියෙනවා නම් ඔකී එකකට වැටලා නම් ඔහු අපාගත වෙනවා. මේ මහා සාවාදීයේ ලක්ෂණ එකයි. අල්ප සාවාදීයේදී යන්නේ වෙනස්කම් සිද්ධ වෙනවා. එක කර්ම දැක්කත් කර්ම ගොඩක් හතරකට විභාග දේශනා කළා. ඒ තමයි අන්න කන්න විපාකං, සුක්ඛං සුඛ විපාකං, අන්න සුක්ඛං අන්න සුඛ විපාකං, අකන්න සුක්ඛං අකන්න සුඛ විපාකං කියලා. කර්ම හතරයි. අන්න කන්න විපාකං කියලා කියන්නේ කලු පෙරැසි කලු විපාක කියන දේ කර්ම කියලා. කරන කොටත් කලු පාටයි විපාකයක් කලු පාටයි. ඒ තමයි හතර අපායයි. සතර අපායට යාමට හේතු වන කර්මයක්. කර්මය කරනකොටත් කලු පාටයි, ඒ විපාකයක් කලු පාටයි. සමහර කර්ම කියනවා කන්න සුඛන කන්න සුඛ විපාක. කල් සුඛයක මිත්‍ර වෙච්ච කර්ම. ඒක හේ දෙකක් ඉපදෙන වෙලෙ. ඔය එකක් ඉපදෙන මනුස්ස ලෝකේ කල් සුඛ දෙකක් විතරයි. අපි අරියයි. හැබැයි අපේ සුදු පාට බලවත්. ඒකෙන් මෙතන මෙහෙම ඉන්නේ. ඒ වගේම තවත් කර්ම තියෙනවා සුඛං සුඛ විපාකං සුදු පැහැති වෙන සුදු විපාක කියන දෙන කර්මත් තියෙනවා. ඒ තමයි ජීවේ ලෝක බ්‍රහ්ම ලෝක වගේ ස්ථාන. ඒ වගේ කායික ලෝක දුකක් නැහැ. නමුත් මානසික දුක තියෙනවා. අනිත් පැන්නට සාපේක්ෂව අනිත් පැන්න සාපේක්ෂව ඒව සුභතිය ඒව සැපදැයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක සාපේක්ෂයි මේවා. ඒව සාපේක්ෂයි. සතර අපායට සාපේක්ෂව මනස ලෝකයේ සුගතියක්. මනස ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකයේ සුගතියක්. දිව්‍ය ලෝකයට සාපේක්ෂව ග්‍රහ ලෝකයේ සුගතියක්. ඒකම අනිත් පැත්ත. බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකයේ සුගතියක්. දිව්‍ය ලෝකයට සාපේක්ෂව මනස ලෝකයේ සුගතියක්. මනස ලෝකයට සාපේක්ෂව සතර අපාය සුගතියක්. අන්තිම රබිදාම දේශනා කරනවා නිබ්බානං වා උපනිදාය අප්පා උප්පස්යෝ දුගතිං කියලා. මොකද මේ කියන්නේ? නිවනට සාපේක්ෂව නේව සංඥා නා සංඥායත් මේ පිටලෙක කියන දුගතියක් කියන්නේ. නිවනට සාපේක්ෂව. නිවනට සාපේක්ෂව සියලුම උත්පත්ති දුගතියක් කියලා දේශනා කළ මේක න්‍යායයි පරයයන් මේ දේශනා කරන්නේ. ඒ පරයයන් තේරුම් ගන්නට ඕන. දැන් මනුස්ස ලෝකේ කියන්නේ මනුස්ස ලෝකේ ඊළඟ ප්‍රයත්න කරගෙන වැඩිපුර ධර්ම දේශනා කරලා තියෙනවා. ඒ නිසා තමයි සතර අපාය දුගතියක් කියන්නේ. ඉහළට යන සුගතියක් කියන්නේ ඒකයි. නමුත් මතක තියාගන්න දිව්‍ය ලෝකේ දෙවියෝ සුත වෙනකොට දිව්‍ය ලෝකේ දේවල් සුත වෙනකොට අනිත් දේවල් වෙන්න කියනවා. මොකද ඉතිරිමත් කරනවා. ඔබ සුගතියේ සිට පිළිතුවා ගන්න සුගතිය කියලා දරුවන් කරන යන්න ධර්මයේ හැදෙන්නේ නැහැ කියලා. දෙවියන් සුගතිය කියන කොහේද? බුද්ධෝත්පාද කාලයේ දෙවියන් සුගතියක් කියලා කියන මනුස්ස ලෝකේ. අපේ සාගිනා දිව්‍ය ලෝකේ කියලා නේ. අපි දැන් දිව්‍ය ලෝකේ යන උනන්දු වෙනවා. දිව්‍ය ලෝකයේ ඇයිද එහෙම සිදු වෙන්නේ? මනුස්ස ලෝකයේ සුගතිය කියන්නේ දිවිලේදී මේ කෙරුවන් කරන්න කියලා මේ ධර්ම මාර්ගය හැදෙන්නේ කියලා. හැබැයි අපේ ආලෝක එහෙම කියන්නේ නැති නේද? එහෙම කියලා අපය තමයි අපි මේ නමුත් මෙහාට පස්සේ ඔකමද වෙනවා. මතක් වෙන්නේ උඹා වයසට ගියාම. එතකොට එන්නේ උඹා කල් පරද්දු වැඩි. සාමාන්‍ය විදිහට මේ ඉස්හාම පහකේ සම්බන්ධ අවස්ථාවක් මේ ලබා ගත්තේ මේ අවස්ථාවේ වටිනාකම් බුදුහාම දේශනා කළේ කියනවා යම් කෙනෙක් උපතින්ම දැත දෙපා අහිමි වෙලා උපතින්ම අවුරුදු 100ක් එකගෙන මන මුතර වගුරුවගෙන හිටියත් හැබැයි බුද්ධිමත් බුද්ධෝත්පාද කාලේ කිපදලා හිටියනම් ඒ මේ ලබාගත් අවස්ථාව ඉස්හාම පහකේ සම්බන්ධ අවස්ථාවක් කියලා. ඒ නිසා කියනවා මොන කරදර තිබුණත් මොන සම්බාධක තිබුණත් ඉන්න තැනක් නැතුණත් මහා මග හිටියත් බුද්ධෝත්පාද කාලයේද මනුසාත්ම භාවයක් ලබාගෙන බුද්ධිමත්ව ඉපදීමේ ප්‍රතිලාභය වෙන කිසිම දෙයකින් මිල කරන්න බෑ. වෙන කියන්නට වඩා වටිනවා. ලෝකේ අගරජ වීමකට වඩා වටිනවා. ජීවි ලෝකයාමට වඩා වටිනවා මෙවැනි කාලයකදී අපි සෝවාන් වීමට මඟ විවරව තියෙන මෙවැනි කාලයක බුද්ධෝත්පාද කාලයක හොඳ නුවණක් ඇතුව මනුෂ්‍යයන් මන්ත්‍රණ ඉපදෙන්න මේ අවස්ථාවක් ලැබුණා. ඒසයි අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහවන්ත වෙන්නට ඕන. වයසට ගියයි කියලා කිසි විටකත් අපි මානසික දුර්වල වෙනම නැහැ. බුදුරජාන් වහන්සේගේ කාලයේ කිස් කොහොනාද කියලා දෙන්නේ. ඇයට දරුවන් 14 දෙනෙක් හිටියා. දරුවන් 14 දෙනාම අවසාන කාලෙත් සැලකුවේ නැහැ. ඇය අවුරුදු 120 දී මහාන වුණා. වයස 120 දී මහාන වුණා. මෙහෙණි ආරාමයකට මහාන වුණා. මහාන වෙච්ච දෙනක් දී අනිත් මෙහෙවරු ඇයට වෙනස් සම්පලයේ කෙසේ වෙතත් ඇය රාත්‍රියේ කාලේ වැඩි වීර්යයෙන් භාවනා කරලා රාත්‍රියේ සක්මන් කළා. දස්වල පහලටම මේ චතු අල්ලගෙන සක්මන් කළා නිදිමතේට වැඩි වීර්යයෙන් භාවනා කළා. අවුරුදු 20 දී රහත් භාවයට පත් වුණා. ඒ සාපේන් පිනාවු දෙක තේවිස්සේ රාධාහමිරොත් එහෙමයි. අවුරුදු 120 මහානමයි. ඒ නිසා අවුරුදු 60 වයසක් කියලා අපි මානසික දුර්වල වෙන හොඳ නැහැ. මේ ලබාගත් අවස්ථාව පිළිගන්නෝ කියන සිතුන ඊට වඩා අභාග්‍ය සම්පන්න අවස්ථාවක් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ නිසා ලැබුණු මේ අවස්ථාවෙන් අපි අප්‍රමාදීව ප්‍රතිඵල ලබා ගැනීම තමයි කරන්නේ. ගැටි නැතිනේ තව ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න. දැන් ওই අහපු ප්‍රශ්න වලට අපේ සංකීර්ණ සමානෙම උත්තර දුන්නේ. දැන් කාර්යයක් ටිකක් දෙවෙන කියලා කියනවා. තව ගැටලු තියෙනවා නම් තව කාලය ඉතුරු වෙලා තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. බොහෝ විට දැන් බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක වල රූපාවචරයේ වගේ මන බානක් නැත්නම් ඉන්නවා. ධ්‍යාන ලැබුවා ඉන්නවා මගපල ලැබියා ඉන්නවා එහෙම හිටියත් ඒ අය සමීරකම් උත්සාහ කරනවා. ඒ අය හෙදෙත් ඇතැම්මිට මනුස්ස ලෝකෙට වඩා ධර්ම සාකච්ඡා කරන්න ඒවා ඉන්නවා. ඇතැම්මිට මනුස්ස ලෝකෙත් ඇතැම්මිට යම් යම් තැන් වල ධර්ම දේශනා කරනකොට ඊයන් එනවා අහන්න. දැන් මේ මෙවැනි ස්ථාන වල තිසාන පිළිසක් ඇතැම්මිට ඇවිල්ලා අහන්න ඇති. දේවරු එනවා එහෙම. ඒ අයට නිමිය වාසියක් තියෙනවා. නමුත් එතෙන්දී ඇතැම්මිට අර දුක සැප කියන දෙක මේ අර කන්න සුඛාන් කන්න සුඛ විපාකන් කියන සිද්ධාන්තය මත ඔය අසුභය වඩන්නේම හොඳ මිස්සනේ නේ මනුස්ස ලෝකේ. ධර්ම මාර්ගය සම්බන්ධ මගපල නොලබපු කෙනෙක් දිවි ලෝක බ්‍රහ්ම ලෝක වල ගිහින් මගපල ලබන අවස්ථාව බොහොම දුර්ලභයි. මනුස්ස ලෝකේ තමයි මේක හොඳටම වඩන්නේ. මොකද දැන් ධර්ම මාර්ගයේ සතර සතිපට්ඨානයේ සැලකිලි ප්‍රමාණය කියන්නේ මේ කයත් මුල් කරගෙන. දැන් අමතහන් වලින් කායන පස්සනාවට විස්සන ප්‍රමාණයක් දෙන්නේ නැති වෙනවා. මොකද මේ අපේ මනුස්ස ශරීරයේ ස්වභාවයක් එක්ක අපිට හොවා අමතහන් වඩන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් අපේ මේ දුර්වල වෙච්ච ශරීරයේ දෙදෙස් කොනකට තිබුණට මේක සාධි කරන කමතහනක් නෙවෙයි. නමුත් දෙවියන් කියේ ඒවත් කියන්නේ. අනිත් එක අපේ හුස්ම රැල්ල භාවනාවේ මූල කර්මස්ථානයේ වන ආනාපාන ප්‍රතිම කර්මස්ථානය. එනිසා දෙවියන්ට වඩා අපිට හොවා වාසි තියෙනවා මේ ධර්මයේ වඩන්න. දුක හොඳට පේනවා නේද? දුක හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් අවස්ථාවක්. අන්න ඒ නිසා තමයි එයා මනස ලෝකේ වුණ අගය කළේ. අනිත් එකේ ප්‍රකාශය බොහෝට කළා තියෙන මගපර ලාභයෙන් වැඩිපුර හිතේ සම්මිත. ඒ නිසා මගපර ලාභයෙන් මනස ලෝකේ ඉන්නවා කියලා කියන්නේ අපිට මගපර සාක්ෂාත් කරගන්න තියෙන ලොකුම අවකාශයක්. වර්තමාන එක දුක්කම යන්නේ අසුර අඩු වීම තමයි අපිට අපි ධර්ම මාර්ගයේ ඉබහැරීමට මෙතෙක් හේතුණි. ඒ නිසා හොඳ කල්යාණ මිත්‍ර අපිට මුණ ගැහෙනවා නම් අවුරුදු 7 දී මනස සෝවාන් වෙන පුළුවන් බුද්ධිය තියෙන අය තාමත් ලෝකෙ ඉන්නවා. මේ අවුරුදු 7 දී සම්දීසෝ හන්ද සමග වැඩම කරපු සුමන සාමණේරයන් වහන්සේ අවුරුදු 7යි. අශෝක රජතුමා බෞද්ධ පාඨ පත්තුනේ නිකුරද පොඩි හාන්දුරන්නේ 7 වෙනි ස්වාමීන් වහන්සේගේ දර්ශනයෙන්. ඒ නිසා අවුරුදු 7 දී මහා බලතැනක් ලෝකෙට කරන්න පුළුවන්. මේ දුහ හාන්දුර ලංකාවේ ඉඳගෙන මෙහි ධර්ම ප්‍රචාරය කරනකොට ගුවනින් තරණය වැඩ ටික කරගෙන සුමන සාමණේර වහන්සේ ධාතුන් වහන්සේ වඩාමනේවා ගුවන් සේවා කටයුතු ඔක්කොම කරේ සුමන සාමණේර වහන්සේ. ඊර්ද බලෙන් ඉහිම යන්නේ ඒව කරේ උන්වහන්සේ. මේ අවුරුදු පහේ පොඩි හඳ. එනිසා පින්නතුනි මේ ධර්මය කියලා කියන්නේ ඉතාම වටිනා දෙයක් මේ ලෝකේ අපි වටිනායි කියලා වාස්තුවල අපි රැස් කරගෙන ඉන්නවා. නමුත් ඒ රැස් කරගෙන ඉන්න බොහෝ දේවල් පින්නතුනි වයසට යන දේවල්, විරාපත් වෙන දේවල්, මහල් වෙන දේවල්, මරණයට පත් වෙන දේවල්, විනාශ වෙන දේවල්. අපේ දරුවන් කියලා ගත්තත්, ඥාතීන් කියලා ගත්තත්, ජීවිතේ යාන වාහන කියලා ගත්තත්, මේ ඔක්කොම දේවල් විරාපත් වෙන දේවල් නේද? මේ විරාපත් වෙන ලෝකේ මිනිස්සු කැපතු සොයාගෙන යන මේ විරාපත් වෙන දේවල් ලං කරගෙන. බුදුහාම දේශනා කරන අරිය පරිශන සූත්‍රයේදී විරාපස්සන ලෝකයා විරාපස්සමින් නිදහස් වෙන කෙනෙක් හිතාගෙනම කරන්නේ විරාපස්සන දේවල් අත්හැර ගැනීම අන්තිමේදී අවසානයේ වෙන්නේම අතෘප්තිකර මරණයටපත් වීම කියලා. එනිසා විරාපස්සන ලෝකයේ අතෘප්තිකර මහමෙන් මිදෙන නම් විරාපස්ස නොවන දයක් අපේ ජීවිත වලට අපි ලං කරගන්න ඕන. ඒ දේ තමයි මෙතුනි අර්ථහමී කියලා කියන්නේ. එනිසා ඒ සඳහා අපි අපේ ජීවිතයේ සියලුම ශක්තියින් සියලුම කැපවීම අපේ ධර්මයේ වෙනුවෙන් ඉන්නප කරන්න ඕනේ. ඒක කිසිසේත්ම අපතේ ගියාවෙන්නේ නැහැ. ඒක තමයි අපි සැබෑලෙසම කාලය ගත කරපු ලෝකේ වටිනාම දේ වෙන්නේ. මම දැන් මේ නිදන්සෙන් මෙතනින් අවසන් කරමු. මෙයන්සන් අහපු ධර්ම ගැටළු වලට අපට ශක්ති ප්‍රමාණෙන් අපි උත්තර දුන්නේ. එනිසා ඇතැමිට මේ කරුණ ඇතැමිට තවදුරටත් මේ අත්නම් පොත්පත් බලාගෙන තවදුරටත් විස්තර කරගන්නටත් පුළුවන්. ඒ වගේම ප්‍රශ්න අහන්නටත් ටිකක් සූදානම් වෙලෙන්න. ඒකත් සමහරවිට ලොකුම අවස්ථාවක් දැන් මේ වගේ ස්ථානකදී බණ අහනවට වඩා සමහරවිට කියන ධර්ම ගැටලුවක් निराකරණය කරගැනීම වටිනවා. හැබැයි මෙතනදී ප්‍රශ්න අහනවා ඉගෙන ගන්න ඕනේ ඒක. ප්‍රශ්න අහනවා ඉගෙන ගන්න ඕනේ ඒකයි වැඩි. ඊටමත් ප්‍රශ්න අහන්න බැහැ නේ. දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේම තිබුණා යගේ දැන් ඔය සුමනා දේවිය වරකර ප්‍රශ්නයක් ඇහුවනි සුමනා සූත්‍රයේ තියෙන දැන් අහන ප්‍රශ්නක් වඩාත් අර්ථවත් ප්‍රශ්න වෙන්නට ඕන. දැන් සමහර අය අහනවා 12 කලින් දාන වන්දන 12යි එකට වැරදුනොත් නරකද කියලා. දැන් ඔය තමයි ප්‍රශ්න සමහරයට. දැන් මල් ටිකක් අල්ලපු ගෙදරින් මල් ටිකක් හදන හැවිලෙන්ද කෞසිට වෙනවා. ඕක තමයි හදන්න අපිට ලොකු ගැටලුව. එතන ඒව නෙවෙයි ඊට වඩා අපිට ජීවිතයේ පිළිබඳව අපට මේ ගැඹුරු දාර්ශනික ගැටලු ධර්මයේ පිළිබඳ ප්‍රශ්න තියෙනවනේ පිටු. හැමදාම ඇතමිට මස් මාස භෝජන ගැනම අහන්නේ. මස් මාස කන්නේ කොහොමද නැද්ද? පෞද්ගලික වෙනත් බුදුහාමෝ එපයි කිව්වද නැද්ද? බුද්ධ පූජාව ගැනයි මස් මාස අනුභව කිරීම ගැනයි ඔය වගේ මල් පූජා කිරීම ගැන ඔය වගේ මූලික ප්‍රශ්න ටිකක් තමයි භෝජන අහන්නේ. නමුත් ඊට වඩා පිළිහෙලට යන්න ඕනේ ඒකයි. සොමනා දේවිය දිනක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේ දෙන්නෙක් ඉන්නවා සමාන දෙන්නෙක්. කාරණා තුනකින් සමාන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ශ්‍රද්ධාවෙන් සමානයි. ඒ දෙන්නා සීලෙන් සමානයි. ඒ දෙන්නා ප්‍රඥාවෙන් සමානයි. මේ ශ්‍රද්ධාවෙන් සීලෙන් ප්‍රඥාවෙන් මේ සමාන දෙන්නා. එනක එක වෙනසක් තියෙනවා. වෙනස මොකද්ද? එන සමාජය මේ දෙන්නා ශ්‍රද්ධාවෙන් සමානයි මේ දෙන්නා සීලෙන් සමානයි මේ දෙන්නා ප්‍රඥාවෙන් සමානයි මේ දෙන්නගේ එක වෙනසක් තියෙනවා මොකද වෙනස? නැහැ. ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. එක්කෙනෙක් දන් දෙන කෙනෙක් අනෙක් කෙනා දන් දෙන්නේ නැහැ. ඔන්න දායක අදායක කියන කතාව ඒකයි තිබුණා. ඒ නිසා දායක කියන වචනේ යෙදෙන දන් දීමත් එක්ක දන් නොදෙනවා නම් එයා දායකෙක් නෙවෙයි. එහෙම හොඳට මතක තියාගන්න. දායක සමිතියේ සභාපති වුණා එයා දායකෙක් නෙවෙයි. දන් නොදෙනවා. දායක කියන්නේ දන් දෙන කෙනා. ඒතකොට ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. මේ දෙන්න යම් කිසි දවසක මනුස්ස ලෝකෙ ඉඳි වෙලා දිවි ලෝකේ යනවා. දිවි ලෝකෙ ගියාම මේ සුමනා දේවිය අහනවා ස්වාමීනි මේ දෙන්නාගේ වෙනසක් තියෙනවාද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා ඔව් සුමනා දේවිය මේ දෙන්නාගේ වෙනසක් තියෙනවා. මොකද වෙනස? සුමනා දේවිය අර දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා දිව්‍යමය ආයුෂ දිව්‍යමය වර්ණය දිව්‍යමය සැපත දිව්‍යමය අධිපති භාවය කියන මෙන්න මේ කාරණාවලින් අනිත් කෙනාට වඩා ඉහළයි. අනිත් කෙනාට ඉස්සර නැහැ වර්ණ සම්පත්තිය යම්රස කීර්තිය ඒ වගේම අඩු ආයුෂයම අඩු. ඊට පස්සේ ආනවා මේ දෙන්නා නැවත මනුස්ස ලෝකෙට එනවා. අර ශ්‍රද්ධාවෙන් සීලෙන් ප්‍රඥාවෙන් සමානයි. නමුත් දායක අදායක කියන මේ කරුණ දෙකෙන් අසමාන වී දෙන්නා නැවත මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙට ආව මේ දෙන්නා මනුස්ස ලෝකෙදි මේ දෙන්නාගේ වෙනසක් තියෙනවාද කියලා බුදුහාමගෙන් ප්‍රශ්න කරනවා. කවුද මේ ප්‍රශ්න කරන්නේ? සුමනා දේවි. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ දෙන්නාගේ වෙනසක් තියෙනවා. මනුස්ස ලෝකෙදි අර දන් දීපු කෙනා දායක කෙනා ශ්‍රද්ධාව සීලය ප්‍රඥාව තියෙන වැඩිපුර දන් දීපු කෙනා මිනිස්යමේ ආයුෂය මිනිස්යමේ වර්ණේ මිනිස්යමේ සැප මිනිස්යමේ වර අධිපති භාවය කියන ප්‍රඥාව තියෙන කාරණාවලින් අනිත් කෙනාට වඩා වැඩියි. අදායක වෙනට එච්චර නෑ. මේ දෙන්නා යම් දවසක මනුස්සලෝ කීපදිනා ඉන්න අවස්ථාවේදී දෙන්න මහන්සෝ අපි පැවිදි වුණා තින් මේ පැවිදි වෙච්ච දෙන්නාගේ වෙනසක් තියෙනවද කියලා හංගුවා. බලන්න මේ සුමනාත් කියන ප්‍රශ්න. ඒවත් නෑ ප්‍රශ්න. ඔන්න ප්‍රශ්නාන තිගෙන ගන්න ඕනේ කියලා කිව්වේ ඒකයි. ඊට පස්සේ අහනවා ඊට පස්සේ බුදුහාම දේශනා කරන ඕල් සුමනාගේ වෙනසක් තියෙනවා. අර මහන්සෙත් දෙන්නාගෙන් අර දන් දීපු වෙනාට චීවර පින්දමාත සේනාසන විනම්පත් තියෙන ඒවා වැඩිපුර ලැබෙනවා. අනිත් කෙනාට ඉතර ලැබෙන්නේ නැහැ. නිසා ඉල්සකල වැඩන්නේ අපි වැඩිපුර ලැබෙනා ඉන්න ඒවත් ඉතින් සිංහල තමයි අපිට ඉතර ලැබෙන්නේ නැත්නම් අපි ඉතින් කිම්මරි නැහැ ඒකයි. අපි දෙන්නේ සිංහම් කරගෙන ඉන්නේ ඇති. ඊට පස්සේ අහනවා මේ දෙන්නා යම් කිසි දවසක රහත් වෙනවා නම් රහත් වෙච්ච අවස්ථාවකදී ආත්මස්ති ඥානයේදී මේ දෙන්නාගේ වෙනසක් තියෙනවාද කියලා. මොකද උත්තරේ? සින්නතුනි රහත් වුණාට පස්සේ රහත් භාවයේ ආස්වාක්කේ ඥානෙදී ඩායක අඩායක කතාවේ වෙනසක් නැහැ. දෙන්නාම සමානයි. දන් දීපු වෙනා සමානයි, දන් නොදීපු වෙනා සමානයි. ආස්වාක්කේ ඥානෙයි සීවරි හාමුදුරුවෝ සමානයි, ලෝසක හාමුදුරුවෝ සමානයි, සරුවත් හාමුදුරුවෝ සමානයි. මේ විතරක් නෙවෙයි. මහානි අරහා ලෝකේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ආත්මස්කේ ඥානේ බුදුරජාණන් වහන්සේ සමානයි. සුදානම වෙනසකට සිනුන් වහන්සේ ප්‍රඥා ඥානෙම අවබෝධ කරගෙනම විතරයි නමුත් උන්වහන්සේගේ ආත්මස්කේ ඥානය සමානයි. අත්මාන වාචික සාධාරණ ඥානවලින් දසබල ඥානවලින් චතු වෛසාලක ඥානවලින් විතරයි වෙනස. ආත්මස්කේ ඥානේ රහත් වුණත් පටිේ බුදුනත් සම්මා සම්බුදුනත් තුන් දෙනාගේම ආත්මස්කේ ඥානය සමානයි. නමුත් එතෙන්ට එනකම සිනුන් මේ ඥානෙ කුයි තරන්නම් අපට ප්‍රයෝජනවත්ද? මේක අහලා සුමනාදේවිය සඳහන් කරනවා අලං දානං දාතුම් අරමේව දානං දාතුම් කියන එකෙන්නම් දානමය දෙන්න ඕනේ. ඒකිකාස අපි දන් දෙන්න ඕනේ කිය කිය ප්‍රශංසා කර කර බුදුරජාණන් වහන්සේට ගෞරව කරලා නැන්ද ලැජිනින් නික්ිනා කියනවා. නමුත් කිනුත් මේ තියෙන හොඳට මතක තියාගන්න කාරණයක් තියෙනවා. දන් දීම හෝ නොදීම මත සුගතිය වෙනසක් වෙන්නේ නැහැ. දන් දීම නෙවෙයි සුගතිගාමි වීමේ සාධකය. සමහර අය ඉස්හාමිනට දන් දුන්නොත් සුගතිගාමි වෙයි කියලා. දන් දුන්නට වටිනුත් සුගතිගාමි වෙන්න බෑ. හොඳට මතක තියාගන්න. සුගතිගාමි වෙන්න නම් සිල්වත් වෙන්න ඕන. සිල්වත් නම් ශ්‍රද්ධාවන්ත නම් ප්‍රඥාවන්ත නම් යා දන් නොදුන්නත් යාට සුගතිගාමි වීමේ බාධාවක් නෑ. එයා සුගතිගාමි වෙනවා. අර බාහිර දේවාදීක ප්‍රතිපස්සම ලැබෙන්නේ අඳුර විතරයි තියෙන්නේ. නමුත් එහෙම ලැබෙන එක ලෝවාසියක් යා ගන්න. ඉක්මනට නිවන් මාර්ගය යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමයි නිවන දැක්කට පස්සේ අනිත් අයට උදව් කිරීම හැකියාවක් වැඩි. දැන් සීවලේ හාමුදුරුවනේ මේ ඈත ප්‍රදේශවල වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඈ සීවලේ හාමුදුරුවෝ වඩිනවද කියලා. දන්න සීවලේ හාමුදුරුවෝ එක්ක ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියලා මගෙන් එහෙම දාන්නේ කිව්වා. ඒ නිසා එයාගේ මේ ලබා ගත්තා වුණි මහින් අනියට වාසියක් ඒක රහස්මත් මේ වාසිය තියෙනවා. එලෙස හැකිතා සීමතුනි දන් දෙන්න කමන්න දන් දෙන්න බැරි නම් දන් දෙන්න කෙනෙකුගේ දානකට හරි සහභාගී වෙන්න දැකලා සතුටු වෙන්න පොඩි දෙයක් හරි වෙනල එතන තියන්න තමයි. නැත්නම් මේ මහා විනන් කරපු වෙනාට වඩා සමන්ත කුසලයක් සිද්ධ වෙනවා සමා වැඩිපුරම ඉත පහදා ගන්නවා. මොහේ අමුදලන් මහරහතන් වහන්සේ දිවි ලෝක වැඩම කරනකොට විමානවත්ිය සඳහන් වෙනවා කරුණු. ඇතැම් විට රජතුමයි සේවකයා ඉන්න සේවකයා දාන දීපු කෙනා රජතුමා විනන් කරපු කෙනා රහිතමා කුඩා දිවි විමානක සේවකයේ ඉන්න දිවි විමානක එයා කියක්ක පිරන් කළ මේ යනු සත්‍යම දානිය සංවිභාග කළා දානිය සූදානම් කළා පූජා කරපු වෙනා සේවකයා සේවකයේ ඉන්න දිවි ලෝකේ රහිතමා විනන් කරපු රහිතමා පහය හොදී මුලහා ගන්නේ මහම වෙලා දිනවා විමානක් යොතියන්නේ ඒ සාපිලුස්ලි සිංහම කෙලියෙත් හැම අවස්ථාවකදී මහමග තියද්දී ගෙදරදී හැම තැනකදීම හැම දිනකදීම සුළුමෙන් හෝ උපකාරයක් කෙනෙකුට උපකාරයක් කරන්න පුළුවන් තැනකදී කරන්න ගමන් පහසුවක් සලසන්න පුළුවන් තැනකදී ගමන් පහසුවක් සලසන කෙනෙකුට ධර්මයේ කියන්නේ නිතරම සඳහන් වෙනවා දානමයන් පුණ්‍ය කිරේවත්ෝ සීලමයන් පුණ්‍ය කිරේවත්ෝ භාවනාමයන් පුණ්‍ය කිරේවත්ෝ ආදි වශයෙන් කරුණු නිතරම සඳහන් වෙනවා. හොඳයි කෙනෙකුට අපිට ලැබිච්ච කාලෙදී අවසානයි මේ දිනතුන් බොහෝ වේලාවක් ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. මේ විදිහට පාන්දර උසස් පිළිලක පිටලා අද මේ වජිරාම විහාරස්ථානයේ නිකිනි බොහෝ දා උදෑසන උසස් පිළිලක පිටේ මියත්තන් මේ අවස්ථාවේදී පැය දෙකක ආසන කාලයක් සම්ප්‍රදායෙන් ධර්ම ශ්‍රවණය කළා ධර්ම සාකච්ඡා සාභාගුණා රැස් කරගත්තේ සීරුම් කුණිදර ඥාන්‍ය බලයෙන් මේ හැම දිනාදීම නම් නියපොත් සිස්සම් ඥාතිවරුත් වරහතෝ සිනෙත්නම් ඒ සීරුම ඥාතිවරු මේකින් අනුමෝදන්ව මේ හැම දිනාදී පරලෝක ජීවිතේ වාසනාවන්ත කරගනිත්වා විනත් මේ මේකේ ඥාතින්ට සීම අනුමෝදන් කිරීමක් වශයෙන් සාදු පිළ ප්‍රාර්ථනා කරා රැස් කරගත් මේ සීලම කුණිදර ඥාන්‍ය බලයෙන් සම්මදෘෂ්ටි දෙවියන් මේ පින් අනුමෝදන්ව ඔබ අක්ෂම දිනාමත් අපේ රට ජය සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් වලින් ආරක්ෂා කර දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පින් අනුමෝදන් කරවමු. ආකාශත්තා ජගුම්මණ්ඩා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා ගුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශත්තා ගුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංඛයා මේ තින්කමේ දායකත්වයේ කියවලන්ට සින්දරනවා ඕබිනී ඒකනායක මහත්මිය ඒසානි දුමිතා එනොර දක්ෂින දෑන්ඩ දෑස්මයා චන්දා පෙරේරා මහත්මිය වනික් බුදුන්වන් ආදී කොට ඇති මේ බොහෝ දිනක මේ තින්කම සහභාගී වෙනවා. මේ හැම දිනාටම රැස් කරගත් මේ සියලුම කුණ ගැන්මෑනියේ බලයෙන් මෙලවත් මේ හැම දිනාටම ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පන්න සැලසේවා. පරව ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනා කෝලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා සාධනා කරා. දුක්ඛම් පංසාච නින්දුංකා භයං පංසාච නින්භයා සෝකං පංසාච නින්සෝකා වන්තු සම්දේති පානිනෝ දුකින් සේලන කස් දුකින් නිදෙත්වා බියෙන් සේලන කස් බිය නැති වෙත්වා සොරින් දැවෙන කන් සොම් කස් වෙත්වා නිතින් මේ හැම සස් සුව පාත් වෙත්වා. දැන් හැම දිනාටම දෙවන් සරණයි.